sadu sadu sadu namami buddham gunasagaram tam santa sadā huntu sukhiya vera kāyo jīguncho sakalo dugando gacchanti sambe maranam nahanche භාවේති කුසල ධම්මේ ආසේවති වණ්ඩේති ඒතායාති භාවනා සාදු සාදු සාදු තිනතුනි අප අද මේ භාවනා සම්භාෂණය පැවැත්වෙන අවස්ථාව බුදුදහමේ හැටියට භාවනා කියලා කියන්නේ කුසල ධම්මේ යාලි යාලි සිත දිනු කිරීම. අපේ හිතේ ස්වභාවය තමයි හිත නිතරම අකුසලයට බරයි. ඇහැට රූපයක් දැගෙනකොට එක්ක ඒ රූපය අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒ දෙකම නොවේ තිබුණත් අපි මුලාවටපත් වෙනවා. කොහොමද මුලාවටපත් වෙන්නේ? බාහිර රූපයක් තියෙනවා. ඒ තියෙන රූපය මේ තමන්ට පේන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඇඳින් රූපයක් දකිනවා නමුත් මගේ කිසිම ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ කියලා නේද? එහෙම නේද හිතන්නේ අපි බොහෝ දෙනෙන්නේ? මගේ දරුවෝ දකිනවා මම කිසිම දෙයකට ආශාවක් නැහැ කියලා අපි හිතන්නේ නේ. කවුරු මට බැන්නත් මං දන්නවා හවලා මට බැන්න මං ඕක ගණන් ගන්න නැහැ කියලා. ඒක තමයි සාමාන්‍ය ලෝකෙ හික්මෙන විදිය. නමුත් ඒ හික්මෙන එක පින්නතුනි ස්ථාවර දෙයක් නෙවෙයි. අපි මේ මොහොතේ දෙයකට ආසා නැති වුණත් බාහිර දෙයක් තියෙනවා කියලා හිතුවොත් ඕනෑම මොහොතක ඒක හොයාගෙන යන්න අපේ හිත සූදානම්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ මං උපේක්ෂාවෙන් ඉන්නවා කියලා විතර අපිට නිදහස් වෙන්න බෑ කියලා ඊට වඩා ගැඹුරු දහමක් බුදුහාඳුර දේශනා කළා. අපි යම් කිසි දෙයක උපේක්ෂාවෙන් අද මේ මොහොතේ හිටියත් බාහිර රූපයක් කියනවා කියලා හිතලා ඒ දර්ශනයම තමයි අපි ඇලෙන ගැටෙන අරමුණක් දිහාත් බලන්නේ. හැම දෙයකම නොඇලේ නොගැටි අපිට ඉන්න බෑ. එක දෙයක අපි උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ පේන විදියටම බාහිර තියෙනවා කියලා හිතලා වෙන දෙයක් බැලුවොත් අපි කැමැති අකමැති දේවල් වලදී අපට ඇලෙන ගැටෙන වෙනවා. ඒ නිසා බුදුදහමෙන් වඩාත්ම ගැඹුරට ගියාම සලකන්නේ ලෝභ දේශ අඩු කිරීම නෙවෙයි. බුදුදහමෙන් වඩාත්ම ආධාරණය කරන ප්‍රියම කරන්නේ මෝහය අවිද්‍යාව දුරු කරන විදිය. ඒකට හේතුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ලෝකේ පහළ වෙන්නේ. සැබෑ ලෙසම සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස්න මාර්ගය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලයේ ලෝභ දේශ දුරු කරපු අය හුඟක් හිටියා. ටික කාලයකට නෙමෙයි. අවුරුදු ගානකට නෙමෙයි. මහා කාල 84,000කට ලෝභ දේශ ඉදරක් නෙවෙයි. පංච නීවරණම දුරු කරපුවා හිටියා. එවැනි කාලයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ නිසා ඒ පහළවල දේශනා කළේ හුදෙක් ලෝභ දේශ දෙක දුරු කරන විතරක් නෙවෙයි මෝහය දුරු කරන්න. දින බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවියෙක් උන්වහන්සේට කාරණයක් දේශනා කළා. මොකද කාරණය? සත්‍යාවේ ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බික්ඛූ කියලා. මොකද මේ දෙවිය කියන්නේ? සැතකින් පහර ලද්ද කුසේ හිසගිනි ගත්ත කුසේ. ඒ කියන්නේ හිසගිනි දැල්වෙච්ච අවස්ථාවේ හරි නැත්නම් කවුරුහරි ලොකුලකින් අපට ඇනපු වෙලාවකට හරි අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඒ ගින්න හෝ ලෙඩේ සුවපත් කරන්න. තමන්ගේ හිතට ගින්නක් දැල්ලුනොත් ඔබ කියන දැනේ මම පොඩ්ඩක් එනවා බෑග් එක පන්සලේ දීලා ඒක අරගෙනකන් ඉන්න කියලා. නෑ නේ නේ. නැත්නම් ලිපේ ඒරොළුවක් තියෙනවා ඒක බලන්නම් කියලා කියනවාද? එහෙම දෙයක්වත් කියන්නේ නැහැ නේ අපිනේ. ඊට වඩා ඉක්මනටම ජීවිතේ බේර ගන්න තමයි අපි බලන්නේ. ඉතින් මේ දෙවියන් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියන්නේ හිසගෙන ගත්තෙක් වගේ, සැතකින් පහර ලද්දක වගේ අප්‍රමාදීව, ඊටත් වඩා අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න මහන්සි ගන්නෑ කියලා. කාමරාගය කියන්නේ යමකට තියෙන ආසාව දුරු කරන්න මහන්සි ගන්නෑ කියලා. බුදුහාමුදුරේ අනුමත කළාද? බුදුහාමුදුරේ අනුමත කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. බුදුහාමුදුරෝ කියන්නේ ඊටත් වඩා වැදගත් වෙනවා සක්කාය දිට්ඨිය පහනාය කියලා. සක්කාය දිට්ඨිය දුරු කරන්න නැත්තම් අවිද්‍යාවේ මූලික පදනම සින බින දමන විදිහේ දර්ශනයක් ඇති කරගන්න. ඒක අර කාමරාගය දුරු කරාට වඩා වටිනවා කියලා. සක්කාය දුරු වෙච්ච කෙනාට පින්නතුනි කාමරාගය දුරු කරන්න අමාරු නෑ. හැබැයි කාමරාගය දුරු කරයි කියලා සක්කාය දිට්ඨිය දුරු කළා වෙන්නේ නෑ. ඒ නිසා අපේ හිතේ බැස ගන්න ගතිය සත්පුද්ගල සංඥාවෙන් සහ බාහිර රූපයක් දකිනකොට ඒ දකින රූපේ ඒ විදිහටම තියෙන එකක් යමට පේන්නේ කියන මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයක් ඇති කර ගැනීම තමයි අපි අප්‍රමාදීව කරිය යුතු කාරණේ කියලා. අපිට දුක හටගන්නේ මෙන්න මේ මට කියලා. පින්නුතුනි භාවනාව ගැන කියනකොට බුදුදහමේ හැටියට ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනා, විපස්සනා භාවනා කියලා. සමත භාවනාව කියන්නේ අපේ විසිරලා තියෙන සිත එක අරමුණක, එක කුසල අරමුණක බොහෝ වේලාවක් දිනු කිරීම. එතකොට සමත භාවනාවේදී කරන්නේ අර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ බාහිර දේවල් වල බැස ගන්න හිත ඒ නිදහස් කරලා අභ්‍යන්තරයට අරගෙන හිතේම කුසල අරමුණක හිත දිනු කිරීම. විපස්සනා භාවනා කියලා කියන්නේ එහෙම එකඟ කරගත්තු සිතින් නිරතුරුව තමගේ ජීවිතයේ සිදුවන ස්කන්ධ පංචකය නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ අනිත්‍යතාවය නොනින් බැලීම. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සමතේ දිනු කරපුවා හිටියා. ඒ කාලේ පින්වතුනි බොහෝ දෙනෙක් විමුක්තිය හොයාගෙන ගියා. සත්‍ය කරේසීව ගියා. විසාන පරිත්‍යාගයක් කළා. සාමාන්‍ය පරිත්‍යාගයක් නෙවෙයි, මුළු ඇඳුම් ටිකම අයින් කළේ කට්ටිය. ඒ තරම් පරිත්‍යාගයකින් මේ දහම් තුලට ආවේ ඇයි? එයා කල්පනා කළා ලෝකේ සැප හෝ දුක ඉන්නේ බාහිරින් නම් ඒ බාහිර රූපය නෙවෙයි සැබෑලෙසම සැප හෝ දුක තියෙන දේ. එහෙනම් මනස පැත්තෙන් අල්ලගත්තාම හරි කියලා. මනසයි මේ සැප හෝ දුක් විඳින්නේ. ඒ නිසා මනස සතුනේ තියාගත් සමහරේ කියලා අර බාහිර රූප තුලින් නිදහස් වන සමහරයි. ඒක ඉක්මනටම සැපේ ලබන ක්‍රමය කියලා. උදාහරණයක් ඇටියට දැන් අපේ ගෙදර එක එක විදුලි උපකරණ තියෙනවා. මයික්‍රෝවේව් එකක් තියෙනවා, හීටරයක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. දැන් මේ එක එක අපි ඔෆ් කරන්න යනවා. එහෙම ගියොත් වෙලාව යනවා. දැන් මේට අපිට ඒකේ අනතුරක් වෙන්නේ නැද්ද? අපි එකපාරක් කරන්නේ ඔව් මේන් ස්විච් එකකින් හරි ට්‍රිප් ස්විච් එකකින් හරි ඔෆ් කරනවා. තොටර කොම්පිටේ ගේමේ මොකක්ද? අන්නේ වගේ තමයි එකල ಭಾರತයේ දිවිවෙච්ච සමහරය කල්පනා කළා. බාහිර රූපය තුලින් නම් සැප හෝ දුක එන්නේ. ඒක නියම සැප හෝ දුක නෙවෙයි නම් එහෙනම් මනසින් තමයි සැප හෝ දුක එන්නේ. ඒ නිසා මම මනස පැත්තට හිත තිබ්බම හරි කියලා මනස පැත්තෙන් සංවරයෙන් උත්සාහ කළා. මේක තමයි එකල උත්සාහ කරපු විදිය සමහරය. නමුත් බුදුදහම ඊටත් වඩා තවත් ගැඹුරට ගියා. පින්නුතුනි භාවනාවේ මුල්ම පියවර තමයි මෙන්න මේ විදිහට අර බාහිරින් හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරලා අභ්‍යන්තරයේ පැත්තට බලන එක. ඒක තමයි සම්ත භාවනාවෙන් කරන්නේ. විදර්ශනා භාවනාවෙන් කරන්නේ අන්නේ හිතේ යථා ස්වභාවය. හිත විතරක් එකට ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. ඒක රූප, වේදනා, සංඥා, සංඛාර දෙක හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේ යථා ස්වභාවය තේරුම් අරගෙන බාහිර ලෝකයේ අනිත්‍යයත් එක්ක ජීවත් වෙද්දී සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට පේන යත් සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙනවා කියලා. හැබැයි මෙයා මානසිකව වෙනත් විදිහකට ඉන්නේ. උදාහරණයක් ඇටියට අම්මා කෙනෙක් දරුවෙක් හඬනකොට දරුවට නොයෙක් දේවල් දීලා දරුවා සනසන්න බලනවා. දරුවා විදිහටම කතා බහ කරනවා. දරුවා විදිහටම හැසිරෙනවා. හැබැයි එහෙම හැසිරු නැහැ කියලා කවුරුවත් කියන්නේ නැහැ මේ අම්මා දරුවෙක් වගේ කියලා. ඒ දරුවා කියලා එහෙම තමයි. ඒ වගේ තමයි පින්නතුනි ධර්මය දන්න කෙනා බාහිර ලෝකයේ මිනිස්සුත් එක්ක කටයුතු කරන එයාගේ මානසිකත්වයෙන්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් ඔහු ඊට වඩා ඉහළ තලයක ඉඳගෙනයි ජීවිතය දෙස බලන්නේ. පින්නතුනි බුදුදහමේ භාවනාවෙන් සම්පූර්ණ කරන්නේ සති සම්පජඤ්ඤ කියන කාරණා දෙක දිනු කිරීම. සතිය කියන්නේ සිහිය, අපේ කය හා හිත ගැන අවධානය යොමු කිරීම. තවත් ගැඹුරින් කියනවා නම් කය, වේදනා, සිත සහ සිතවිලි ගැන අවධානය යොමු කිරීම. අපි නිතරම බාහිර දේ ගැනයි හිතමින් ඉන්නේ. අන්නේ හිතන ගතියෙන් හිත මුදවලා තමන්ගේ අභ්‍යන්තරය පැත්තට හැරෙනවා. දැන් මේ මොහොතේ ශරීරයට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ මොහොතේ හිතට වෙන්නේ මොකද්ද කියලා බලනවා. ඒ අතර බාහිර දේවලුත් මොන ගැහෙනව බලනවා. පුද්ගලගේ ශරීරය බැලුණොත්, එයාගේ ශරීරය සතර මහා භූත රූප විදිහට බලනවා. ඒ වගේම දෙතිස් කුණ පිළිවෙලත් බලනවා. කෙනෙක් මිය ගියාට පස්සේ ඇතිවන ස්වභාවයනුත් බලනවා. මේ බල බල තමන් බලන්නේ අර රූපයේ පිළිබඳව තියෙන දැඩි අලු ගැටි අඩු කරන්නේ කරන්නේ. රූපයක් සතර මහා භූත රූප වශයෙන් උත් ස්ථිරව තියෙනවා කියන නෙවෙයි මේ සිත වඩන්නේ. සාමාන්‍ය ලෝකයේ අය භවනා වඩනකොට කියනවා ආ සත්‍ය පුද්ගලෙක් නෑ සතර මහා භූත රූපයක් විතරයි තියෙන්නේ කියලා. බුදුදහමේ මේ මට්ටමට එනවා. හැබැයි එතනින් නවතින්නේ නෑ පින්නතුනි. බුදුදහමෙන් එන්නේ සතර මහා භූත රූපෙට හිත තියන විතරක් නෙවෙයි. නැත්තම් දෙතිස් කුණ පෙයට මේ අඩතැකිල්ලක් තියෙන්නේ කියලා බලන්න විතරක් නෙවෙයි බුදුදහමේ තියෙන්නේ. ඊටත් වඩා ඉදිරියට යනවා. ඒ අපි බලන්නේ රාගය අඩු කරගන්න, සත්පුද්ගල සංඥාව අඩු කරන්න මුලදීම බලන්නේ. නමුත් මේ නොතුනේ ගැඹුරට යනකොට ඔහු දකිනවා මේ සතර මහා භූත රූප හැටියට පේන්නේ මේ තමන්ගේ හිතින් ගොඩනගා ගන්න දෙයක් කියලා. තමන්ගේ හිතේ මේ මොහොතේ මානසික අත්දැකීම තමයි සතර මහා භූත රූපයට හරි පේන මේ දෙයක් ඉතුරු වෙන්නේ. දැන් විද්‍යාඥයන් උඩරම මෙතන විතරයි යන්නේ. එයාලා අංශු බෙද බෙද ගිහිල්ලා මෙන්න මේ four fundamental elements ළඟට විතරයි කට්ටි යන්නේ. නමුත් වෙනතින බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම මෙතනින් නැවතුනොත් මේ බුදුදහමේ නම් නිත්‍ය සංඥාවට එනවා. බුදුදහම පිනොතන මේකට වඩා ඉදිරියට යනවා. සතර මහා භූත රූපයෙන් හැදලා තියෙනවා කියන එක පිළිගන්නවා. හැබැයි ඒ සතර මහා භූත රූපත් නිර්මාණය වෙන්නේ බාහිර තියෙන දේ හැටියටම නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ කරුණු ටිකක් මත තමයි සතර මහා භූත රූපය හරි මේ මොහොතේ නිර්මාණය වෙන්නේ. සරලම උදාහරණයක් කිව්වොත් දැන් මේ බිත්තිය ගම් අපි හැමදාම ගන්න එක. මේ බිත්තිය බලනකොට අපි හැමදෙනාගේම කර්මය සමාන නිසා අපිට මේක දොරක් විදියට බිත්තියක් විදියට පේන්නේ. අපිට මේකෙන් එහා පේන්නේ නැහැ. අද මේ මොහොතේ අපේ තියෙන කර්මය හැටියට. හැබැයි වෙනතුනේ මේ පැත්තේ ඇත්ත වෙනස් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? තමන්ගේ කර්මයෙන් අවිද්‍යාව වෙනස් කළා මේ පැත්තේ ඇත්ත වෙනස් වෙනවා තින් මේ බිත්තිය බිත්තියක් වෙන්නේ නැහැ වෙනතුනේ. මේ බිත්තියෙන් එහා පැත්තේ පේනවා අපිට. මේ බිත්තියෙන් එහාට යන්නත් පුළුවන් අපිට. මේ මොහොතේම මේ ශාලාවේ මැද සමහර සත්‍යයන්, සමහර ප්‍රේතයන් භෝජනගෙන සත්‍යයන්, ඒ සත්‍යයන් මේ දොරෙන් එහාට මෙහාට යමින් ඉන්නේ. ඒ සත්‍යයන් මේ දොරෙන් එහා පැත්තේ පේනවා. එතකොට මේ තේන දොර හැම දිනාටම සමාන නම් හැම දිනාටම එක වගේ වෙන්න ඕන. එහෙම නැහැ පින්නතනි. ලෝක විද්‍යාඥයන් දාර්ශනිකයන් කියන්නේ මේ මට පේන ලෝකෙම තමයි හැම දිනාටම පේන්නේ කියලා. නමුත් මේ තේන ලෝකයක් පින්නතනි මේ මොහොතේ තමන් නිර්මාණය කරගන්න ලෝකෙ මේ පේන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා සත්වඝාතකයෙක් හිටියා. ඔහු සත්වඝාතනය කළා. ඒක බොහෝම සංවේදී විදියට සතෙන් ඝාතනය කළා. ඝාතනය කළ ඉවුනාට පස්සේ මොහුට දැඩි පිපාසයක් ඇතිවුණා. මොහු කැලේට හිටියේ වතුර හොයාගෙන ගියා. ගියේ ආරණ්‍යකට. ආරණ්‍යේ යන යන කිසිම තැනක වතුර නැහැ. ස්වාමීන් වහන්සේට බනිනවා මේ වතුර ටිකක්වත් තියන්නේ නැද්ද කියලා. නමුත් කලවල වතුර පිරීලා තියෙනවා. මේ අමානුෂික විදියට කරපු සත්ව ඝාතනයේ ප්‍රබලත්වය නිසා ඔහුට කිසිම තැනක වතුර තිබ්බට පේන්නේ නැහැ. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා පිටතනේ. හරියම ලස්සන විල් ජනසංග ඉබදෙල ඉන්නවා. ඔහුට ඒ විලේ වතුර පේන්නේ ලේස් ඇරෝ වගේ. ඇතැමෙන හිස් වියලි වැලි බිමක් විදියට පේන්නේ. ඒ නිසා ඇසට පේන මේ ලෝකයේ පිටතනේ මේ මොහොතේ නිර්මාණය කළ දෙන ලෝකයයි මේ පේන්නේ අපට. මේක එක දිගටම නිශ්චිතව තියෙන දෙයක් නෙවෙයි. මෙන්න මේ යථාර්ථයේ තේරුනොත් පින්නතුනි. අපි ජීවිතයේ ලොකු පරිවර්තනයක් ජීවිතේ වෙනවා. මෙන්න මේ ඇසපැත්තෙන් වෙනස් කරගන්න අපි යන්නේ. බාහිර වෙනස් කරන්න නෙවෙයි යන්නේ. මේ ඇසට මේ මොහොතේ පතිත වෙන දේ තමන්ට සැප හෝ දුක කියන එක තීරණෙවන්නේ බාහිරින් එන දේ මත නෙවෙයි. ඒ වගේම මේ නිර්මාණය වෙලා තියෙන ඇත්තටම තියෙන ලෝකේ නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ කර්ම චක්‍රයෙන් තමන් නිර්මාණය කරපු ලෝකය. අපි හිත දිනු කරවතින් මේ මොහොතේම හෝ ඇතැම් වෙලෙ දැනට අපට නොපෙනෙන මුවාක් රූප මේවට අපට පේනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකෘති ඇස් දෙක ගැන කියනවා. උන්වහන්සේට චතුරංග සමන්නාගත ආලෝකයක් තිබුණා කියලා. ඊටාම ඝන අන්ධකාරයක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. මොකක්ද ඒ ගණන් අන්ධකාරය? අංග හතරකින් යුක්ත ලොකු අන්ධකාරයක් ලෝකේ තියෙනවා. මාසේ පොයක් දවසක වැසි බර වළාකුළු වලින් බර වෙච්ච හතක් තියෙන රාත්‍රියක මැදම යාමේ මැදම රාත්‍රියේ ගන්න ගස් වලින් බැහැච්ච කැලෑවක තියෙන අන්ධකාරය. මෙන්න මෙවැනි අන්ධකාර රාත්‍රියක උණක් පින්නතුනේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රවෘත්ති ඇසට ගව 16ක් ඈත පේනවා කියලා. කිසිඳු ආවරණයක් නොමැතිව ධානා විඥාවට මාත්‍රල නෙවෙයි සාමාන්‍ය ප්‍රවෘත්ති ඇසෙන්. ලංකාවේ බෞද්ධ සාහිත්‍ය එක්තරා ස්වාමීන් වහන්සේලා දෙනමක් ගැන කතා වෙනවා. ඔහු කියනවා මට මේ වාඩි වෙලා ඉන්නකොට අනුරාධපුර ආසන්න හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මට රුවන්වැලි සෑයේ පූජා කරන මල් මට පේනවා කියලා. දැන් මම මේ ඈත ඉන්නේ. ඒ තරම් ඇස සියුම් කළා. ඈත රුවන්වැලි සෑයට පූජා කරන මල් තමට පේනවා කියලා. අනිත් ආන්දරෝ කියනවා ওই මල් මොනවද? මට මොහොතේ හත් ගහුවා ගහින මාළුක් මට පේනවා කියලා. එයා ඒ තරම් ඇස සංවේදී කළා. පින්නතුනි මේ පැත්තේ කර්ම චක්‍රය වෙනස් වෙනකොට අපට මේ බාහිරින් පේන දේවල් වෙනස් වෙනවා. අද අපට මේ තේන කුසල කර්ම ශක්තිය අනුවයි මේ තරම් ලස්සන ලෝකයක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. පින්නතුනි අපේ මේ පැත්තේ ඇත්ත වෙනස් වුණොත් ඒ කර්මෙන් වෙනස් කරවතින් අකුසල පැත්තට ඇතැම්මිට මේ පේන දේවල් සම්පූර්ණ වෙනස් වෙලා තමට මහා දුක් ගෙන දෙන අවස්ථාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් කරා බුදුදහම යනවා. අන්නේ යන දහමෙදි පින්නතුනි මෙන්න මේ භාවනාවෙන් අපි ලබන මානසික දියුණුව අපට අපේ නුවණ දියුණු කරන්නත් සිහිය දියුණු කරන්නත් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම කරන්නේ සති සම්පජඤ්ඤය දියුණු කිරීම, සිහිය හා නුවණ දියුණු කිරීම. භාවනාවෙන් කරන්නේත් ඒක. හැබැයි පින්නතුනි භාවනාව එකම දේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විමුක්තායතනවල විමුක්තියට පත්වන අවස්ථා පහක් ගැන කිව්වා. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක්. මේ විදිහට ඔබ ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන වෙලාව විමුක්තියට පත්වන අවස්ථාවක් කියලා. හරියට තමන් සිහි අවධානය යොමු කරගෙන බලනවා නම් ඒ මොහොතම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුර වෙන ආකාරය තමන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම ධර්ම දේශනා කරනවා නම් දේශකයන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම දේශනා කරන අවස්ථාවත් කෙලෙස් නිවන අවස්ථාවක්. ධර්ම සම්මන්ත්‍රණය ධර්මයේ සිහි කිරීම විමුක්තායතනය කියලා දේශනා කළා. ගැඹුරු ධර්ම කාරණා තමන් නොවනින් සිහි කරනවා නම් දුකේ ඇතිවීම නැතිවීම, චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය මෙන්න මේ වගේ කරුණු තමන් යලි යලිත් නොවනින් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන අවස්ථාවත් කෙලෙස් නිවන අවස්ථාවක්. ඊළඟ සඳහන් කරන ධර්ම සත්‍යයනේ ගිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, සක්‍රීයවංග සූත්‍රය, මෙන්න මේ වගේ සූත්‍ර අර්ථය මෙනෙහි කරමින් සිහියෙන් නුවණින් අපි සජ්ජහාන කරනවා නම් ඒ සජ්ජහාන කරන අවස්ථාවත් සත්සම්මජනේ දිනන අවස්ථාවක්. ඒ අතර පිනතනේ සඳහන් වෙනවා භාවනාව ඇස් දෙක පියාගෙන එක කුසල අරමුණක හිත සමාධිමත් කරන අවස්ථාවත් සඳහන් වෙන්නේ විමුක්තියටපත් වෙන කෙලෙස් වලින් දුර වෙන අවස්ථාවක් කියලා. පිනතුණිය නිසා අපි මේ ධර්ම වැඩසටහන් වල කුමන දේ කරත් මෙතනින් ගන්න ශක්තිය, මේ ඇති කරගන්නා වූ දැනුම, මෙතනින් ලබන පුහුණුව අපි මගතොටේදී හැමතැනක්ම විමුක්තාඥයන් බවට පත් කරගන්නට ඕන. එතකොට හැමතැනම පින්නතුනි තමන් ඇවිදින හැමතැනක්ම සක්ම මළුවක් කරගන්න පුළුවන්. ඔබ ගමන් කරන හැමතැනක්ම භාවනා කරන ස්ථානයක් කරගන්න පුළුවන්. ඔබ ජීවත් වෙන හැමතැනක්ම භාවනා මධ්‍යස්ථානයක්, භාවනා කුටියක් කරගන්න පුළුවන් ඔබට. ඒ සඳහා පින්නතුනි එකාතකින් ධර්මඥානය තියෙනට ඕන. ඇයි අපි මේ ධර්මයේ ඇසිරෙන්නේ කියන අවබෝධය අපිට තියෙනට ඕන. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආත්මනං කයං වදාමේ නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම කෙලෙසොන්ගෙන් දුරුවීම කරවන්නේ මේ ධර්මයේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. අපිට ගමනක් යන්න ඕන නම් එකපාර මාර්ගයට බැඳලා හරියන්නේ නැහැ පින්නතුනි. අපි දැනගන්න ඕන තමන් කොහෙටද යන්නේ කියලා. ඊළඟට තමන් දැනගන්න ඕනේ යන තැනට පාර මොකද්ද කියලා. ඒ වගේම තමයි පින්නතුනි අපි ධර්මයේ හැසිරෙනකොට, ඔබ පන්සල් ඇසුරු කරනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට, බණ භාවනා කරනකොට මේ හැම තැනදීම බලන්න ඕන අපි කොමක්ද වඩන්නේ. ඒ වගේම ඇයි මේ ධර්මයේ මං හැසිරෙන්න ඕන කියලා. අද පින්නතුනි අප ගත කරන ජීවිතය සම්පූර්ණයෙන්ම සාර්ථක නම්, අපින් දුකෙන් නිදහස් වෙලා නම් පින්නතුනි ඇත්තටම අපිට මෙහෙම ධමයක් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අද ගත කරන ජීවිතය තුළ අපට කිසියම් මානසික පීඩාවක් එනවා නම් එන්නේ අද අපේ හිතන විදිහේ වරදක් නිසා. අන්න ඒ වරද නිවැරදි කරලා සැබෑ දර්ශනයකින් යුක්ත නිවැරදි මාවතක් ඔස්සේ අපේ චින්තනය මෙහෙවන්න ඉගෙන ගන්නයි, ඒකට පුහුණු වෙන්නයි අපි මේ තැන් වලට එන්නේ. පින්නොදිනේ කල්පනා කරලා බලන්න අද අපි ජීවිතයේ ගත කරනකොට ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට අද අපේ හිතන විදිය කොහොමද කියලා. දැන් මේ පිනතුන සරලම උදාහරණ දැන් මන් දිහා බලනවනේ නේ. බලනකොට මේ අතට මේ හාමුදුරුවෙන් පේනවා. මං කලින් දැකපු අය නම්, ඇසුරු කරපු අය නම් ඇසුරු කරපු ප්‍රමාණයට මං ගැන ඩීටේල්ස් ටිකක් ඔබේ හිතේ තියෙනවනේ. ඒ කනුව තමයි ඔබ දැන් මේ තීරණය කරන්නේ. එතකොට එක එක අය එක එක විදිහෙන් තමයි මං ගැන හිතන්නේ. ඒ අත්දැකීම ලැබු ප්‍රමාණය අනුව. එතකොට ඔබ මේ පැත්තේ රූපයක් කියනවා කියලා හිතුවටින් ඒ හිතීමත් එක්කම ඔබට මනස පැත්තේ දේවල් ටිකක් මතක් වෙනවා. මේකට කියන්නේ රූපකායේ අධිවචන සම්පස්සේ කියලා. රූපයක් දැක්කහම නැත්නම් ශබ්දයක් ඇහුවාම ඒ ඔස්සේ අධිවචන සම්පස්සේ යනවා, මනසේ අතීත අධ්‍යක්ෂම ටිකට යනවා. ඔබ කලින් කිසිම දවසක නොහාපු දෙයක් නම්, නොදැකපු දෙයක් නම් ඔබට දකිනකොට අහනකොට හැඟීමක් එනවද? ඔබට හෙට හැදෙන රෝගයක් තියෙනවා. ඒ රෝගය ගැන ඔබ දන්නවද? නෑ නේ. ඒ අත්දැකීම නැති නිසා තමයි අපි දන්නේ ඒක. ඒ වගේම පින්වතුනි අපට යම් කිසි දෙයක් දකිනකොට ඒ ගැන සැපක් හෝ දුකක් අත්දැකීමක් ඇතිවන්නේ අපි කලින් ඇති කරගත්තා වූ ඒ තොරතුරු ටික අනුව තමයි අපි නිගමනයකට එන්නේ. එතකොට ඒ එන නිගමනය සම්පූර්ණයෙන්ම හරියද? දැන් ඔබ මා දිහා බලනකොට මේ හාමුදුරු කෙනෙක් කියලා බලනවා. මගේ දෙමව්පියෝ මන් දිහා බලනකොට කුඩා කාලේ ඉඳන් මගේ අධ්‍යක්ෂක ටිකත් එක්ක බලනවා. ඒ වගේම මෙතන සිංහෙක් ආවොත් මන් දිහා බලන්නේ කොහොමද? ඔව් හොඳයි, දවල් කෑම වෙලක් තමයි මේ කියලා තමයි හිතන්නේ. ඒ වගේම මගේ ඇඟේ ඉන්න සතු ටිකක් ඉන්නවනේ. ඒ සතු මොකද හිතන්නේ? කියලාගේ ගෙදර කියලා ගම කියලා මේ හිතන් ඉන්නේ. ඒ ගමේ හැට මෙහාට යනවා කියලා හිතාගෙන ඉන්නවා. පින්නතුනි මේක තමයි යථාර්ථය. එතකොට ඒ පුද්ගලයන් ඒ තමන්ගේ මානසික ස්වභාවය අනුව තමයි මේ තමන් හැඟීම් ටික ගොඩනගන්නේ. ඇත්තටම මේ දේ තියෙන දෙයක් නෙවෙයි. ඇත්තටම මේ දේ තියෙන ඒ තොරතුරු ටික නම් හරිම ටික මන් දකිනකොට හැම දෙනාටම එක වගේ හැඟීමක් එන්නට ඕන. එහෙම හැඟීමක් එන්නේ නැහැ පින්නතුනි. ඒ එන්නේ තමන්ගේ අතීතයට ගිහිල්ලා ඒ අතීත තොරතුරු ටික අරගෙන තමයි දැන් මේ වෙලාවේ නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරන කිසිම දෙයක් පින්නතුනි කලින් නිශ්චිතව තිබෙච්ච දේවල් නෙවෙයි. නමුත් අපට හිතෙන රූපයන් දැස බලනකොට මේක ඒ විදිහටම නිශ්චිතව තියෙන දෙයක් තමයි මේ මට පේන්නේ කියලා බැලුවොතින් ඒ බැලීමත් එක්කම මේ රූපෙන් හොඳ ආස්වාදයක් ඔබට ආව සතුට වෙනවා. මං කාට හරි බැන්නොතින් මෙතන ඉන්නේ අන්නවලා මට බැන්න කියලා ඔබ දුක් ටික හැටික් කරගන්නවා. නැත්තම් මොකුත්ම නැහැ කියලා ආරෝපයක් තියෙනවා, කමන්න නැහැ කියලා උපේක්ෂාවෙන් ඉන්නවා. මේ මොකක් ලැබුණත් වෙනතුනි මේ ලැබෙන ස්වභාවය ලක්ෂණය තමයි අපි මේ තමන්ගෙන් පිටස්තර දෙයක් පුද්ගලයෙක් තියෙනවා ඉන්නවා කියලා හිතනවා. ඒ හිතේමත් එක්කම ඒකත් එක්ක එන දුක් සැප ටික අපට අනිවාර්යෙන්ම බාර ගන්න වෙනවා. අපට හිතෙනවා මේ ටික දුක් ටිකක් නම් තමන්ට නැති වුණොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. දරුවෙක් බලන්න සමහරට ඔබේ ළඟම ඥාතික අකීකරුම කෙනෙක් හිටියයි කියමු. ඒ අකීකරුම කෙනා මිය ගියයි කියමු. ඒ මිය ගියාට පස්සේ ඔබට දුක් ටික අවසන්ද? අපට හිතෙනවා නේ මැරුණොත් හොඳයි කියලා නේ. නමුත් වෙනතුනි එහෙත් නැහැ. ඔබ හිතන වාරයක් පාසාම ඒ තැනැත්තා නැවත ඔබේ ජීවිතය තුල ජීවත් වෙනවා. ඔබට යම් කිසි දෙයක් හිතන්න එපයි කිව්වොතින් දැන් සමහර අය කියනවා මං නම් අහවලාගෙන හිතන්නේවත් නැහැ කියලා නේ. මං දැන් අයින් කළමේ ඉන්නේ කියලා නේ. වෙනතුනි යාගෙන තමයි ඔබ වැඩිපුරම හිතන්නේ. ඔබට යමක් ගැන හිතන්න එපයි කිව්වොතින් දැන් මම සතෙක් ගැන කියලා බල්ල ගැන හිතන්න එපා කියලා දැන් කියෝති මේ වෙලාවේ. ඔබ වැඩිපුරම හිතන්නේ සතා ගැනමයි මේ වෙලාවේ. පින්නතුනි මානසික ස්වභාවය මේක. ඇයි ඒකට හේතුව? අපි මේ සිතවිලි එනකොටම මනස පැත්තෙන් එනකොට අපි රූපේ හොයාගෙන බාහිරට යනවා. බාහිරෙන් දෙයක් පේනකොට ඒක හොයාගෙන ඇතුළේ අභ්‍යන්තරයට යනවා. මෙන්න මේ දෙපැත්තට අපි දෝලණ වෙමින් ඉන්නේ. එතකොට මෙන්න මේ එක්කම පිනතුනි ඒ බාහිර දේවල් වලින් අපට නිතර සැප දුක් වෙනවා. මේ සැප දුක් වෙනව විතරක් නෙවෙයි පිනතුනි, ඒක මෙතනින් නිමාණපත් වෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේ අපට දැන් මේ ජීවිත කාලේ ලක්ෂණය තමයි අපේ මව කුසට හිත බැසගත්තට පස්සේ ටිකෙන් ටික අපි ආහාර නිසා ශරීරයක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය මේ මොළයට, භෞතික මොළයකට සීමා වුණා. හරියට අපි බොහොම නිදහස් ප්‍රදේශයක ඉඩමක් ගත්තා. වෙන වටා පිට මොකුත් ගෙවල් නැහැ. ඉඩමක් ගත්තා. ඉඩමක් ගත්ත ගමම මුලින්ම කරන්නේ මොකක්ද අපි? වැට ගහලා ගේට්ටුවක් දාලා යතුරු ගන්න ඕක තමයි මුලින්ම කරන්නේ. ඒකේ හදන්න හෝ දෙයකට බඩු ගේන කලින් මුලින්ම කරන්නේ මේක. අර නිදහසේ තිබිච්ච භූමිය වැටක් ගහලා අපි ඒකට සීමා වුණා. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපේ විඥානය මව කුසට බැසගත්ත පස්සේ මේ මොළයේ ක්‍රියාකාරීත්වයට අපේ මනස සීමා වුණා. අපි විසින්ම නිර්මාණය කරපු මේ භෞතික ශරීරය තුළ අපි සීමා වුණා. අන්න ඒ සීමාව නිසා අපට මේ ජීවිත කාලය තුළ අපේ මතකයේ තියෙන්නේ මේ මොලේ ආශ්‍රිතව කියන විතරයි. සාමාන්‍ය බුද්ධි මට්ටමේදී හැබැයි ඒක දිනු කරොත් ඊට වඩා පිටස්තර යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පිනතුණි මරණාසන්න මොහොත වන විට මොකද ලක්ෂණය? මරණාසන්න වන විට පිනතුණි මේ පංච විඥාණයෙන් ගන්න අරමුණු නිරුද්ධ වෙලා අපේ මනසත් මේ සාමාන්‍ය භෞතික මොලේ සීමා ඉක්මවල ගිහිල්ලා මේ ආත්ම භාවිතරක් නෙවෙයි සංසාර කල්ප ගාන කන්දකෙම් ටික ඔක්කොම එකම ලයින් එකකට තියෙනවා. අපි කැමති වුණත් නොවුණත් ඔක්කොම මතකයන් ටිකේ වෙලාවට සම්බන්ධ වෙනවා. මේ තියෙන මොලේ සීමා ඉක්මවල යනවා. අන්න එතින් දෙපින්න තුන අපට මතක් වෙන හිතන්න එපා මේ ජීවිත කාර්ය ටික විතරයි කියලා. එතෙන් දෙපින්න තුනේ අපි අර අතීත ගත්ත සංඥා ටික අවිද්‍යා සහගත මේ අවස්ථාවේ ඉන්න මානසිකත්වයෙන් නම් ඉන්නේ. ඇතැම් විට කල්ප ගාන අධ්‍යක්ෂණයක මතකයක් එන්න පුළුවන්. හිතේ ලක්ෂණයක් හිතට ඕන දෙයක් සිහිපත් කරන්න පුළුවන්. ඒක භෞතික දෙයක පැවැත්මෙන් වන සිහිකිරීමක් නෙවෙයි. ඒක මනසේ හැකියාව. අන්නේ සිහිපත් කරන සිතුවිල්ලේ අපේ නියම ස්වභාවය කලින් ප්‍රගුණ කළ නොතිබ්බොත් මොකද වෙන්නේ? අපි මේ ආත්ම භාවය මම උපේක්ෂාවෙන් ඉන්නවා කියලා ඉන්න පුළුවන්. අර වෙලාවෙදී පුළුවන් වෙන්නේ. ඒ වෙලාවෙදී පිනුතුනේම සරල දෙයක් වෙන්නේ නැහැ. ඒක එහෙම එතන තරම් ලේසි නැහැ ඒක. ඒ වෙලාවට ඇත්තමිට අපිට පේන්නේ ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. ඒ පේන ගිනි දැල්ලට අපි ආසා කරනවා. ඒ පේන ගිනි දැල්ල නිත්‍යවත්යෙන් අපි ගන්නවා. ඒක කැලිල යනවා. ඒ ගිනි දැල්ලත් එක්කම ඇත්තමිට කොහටද යන්නේ? නිරයට යන්න පුළුවන්. ඒ අවස්ථාවේ අපිට පේන්නේ ඇත්තමිට මල් මාලාවක් වෙන්න පුළුවන්. ඒ මල් මාලාවත් එක්කම අපි දිවි රෝග යන පුළුවන්. ඒකට අදාළ කයකට සම්බන්ධ වෙනවා. මේක තමයි පින්නතුණි අදාපි ඉන්න මානසිකත්වයේ ස්වභාවය. මේක තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ. මේ සංසාර චක්‍රය තුල ඉඳගෙන අපට අකුසලලින් මිදලා පින්කම් කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඒ වගේ පින්කම් තමයි. ලෞකික කුසලයේ තුල ඉඳගෙන අපි දාන ආදී පින්දම් කරනවා. ඒ පින්කම් තුල අනිසංස විදියට තමයි ඔබ සසර බොහෝ කාලයක් හොඳ දේවල් කරලා අද මේ පහසුකම් ටික ලැබුවේ. හැබැයි වෙනතන මේ පහසුකම් ටික හැමදාම මේ විදියට එක වගේ නැහැ. මේ කොහොන වෙලාවක මේ ටික අනිත් පැත්තට වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් විට හෙට දවසේදී ඔබට මේ ලෝකේ තියෙන බරපතලම රෝගයක් ඇදලා ඔබ එක්කන් වෙන්න පුළුවන්. අතීතයේ කරපු ලොකු කර්මයක් හෙට දවසේදී අපට පළ දෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. අන්න එවැනි තත්ත්වයකදී පින්නතුනේ අපට මානසිකව ඒ දුක් පීඩා ටික අපි අයිති කර නොගන්න නම් අපි වෙනම දර්ශනයකට එන්නට වෙනවා අපට. හෙට දවසේදී අපිට එන දුක් ටික නිදහස් වෙන කියලා අද ඉන්න මානසිකත්වයෙන් අපට සහතිකයක් වෙන්න බෑ. අන්නේ බැරි නිසා තමයි පින්නතුනේ දැන් මේ ඉන්න අපි හිතන ක්‍රමයට වඩා වෙනස් විදියකට ඊට වඩා ගැඹුරින් නොවනින් ජීවිතය ගැන අපට හිතන්නට වෙන්නේ. අන්නේ හිතන විදිය තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් ඉගැන්වුවේ. මේ ධර්මය අපි ඉගෙන ගත්තොත් පින්නතුනේ මේ දුක් ටිකෙන් නිදහස් වෙන හැට නෙවෙයි. මරණ දුකෙන් නිදහස් වෙන තව අවුරුදු 10කින් 15කින් මැරෙන දවසේ දෙන නෙවෙයි. ලෙඩවීමෙන් නිදහස් වෙන ලබන අවුරුද්දේ රිපෝට් එක ආවට පස්සේ නෙමෙයි. ඒ ලෙඩෙන් ඒ මරණය නිදහස් වෙන පිණිසනේ මේ මොහොතමයි. ඒකයි ධර්මයේ තියෙන අංශය. අපි මේ භෞතික ශරීරයට අපේ හිත මේ මත යැපෙන ගතිය දුරු කරලා දර්ශනයක් පැත්තට අපි යොමු කරවතින් මේ ශරීරයට බරපතලම රෝගය හැදුනත් එදාට අපි ඒ දුක දෙක නිදහස් වෙනවා. අන්නේ දුකෙන් නිදහස් වෙන තමයි බුදුහාමුදුරේක පැත්තකින් මේ සුතමේ ඥානය ලබා දෙන්නේ. මේක පළවෙනි අංකයේ පිනතුනි. අපි මේ ධර්මයේ හැසිරෙන්නේ ඇයි? ධර්මයේ හැසිරෙන්නේ අපට මේ දුක්ติกේ නිදහස් වෙන්න. එතකොට අපි ධර්මයේ නොහැසිරුණොතින් මේ ධර්මයෙන් අවබෝධ කර නොගත්තොත් අපට මොකද වෙන්නේ? සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි නිතර මේ තැනැත්තා බාහිර පිටස්තර කෙනෙක් මත යැපිලා ඉන්නේ. යාගේ සතුට සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ බාහිර දෙයක් මත. පිටස්තර පුද්ගලයෙක් මත ද්‍රව්‍ය මත තමයි යාගේ සතුට යැපිලා තියෙන්නේ. දැන් අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන පිළිතුර මේ මානසිකත්වයේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ අපි එකට කියන ලිබරේෂන් කියලා. නැත්නම් අපි ෆ්‍රීඩම් කියලා කියනවා. මේ නිදහස විමුක්තිය කියන්නේ පිළිතුරේ මෙන්න මේ බාහිර දෙයක් මත යැපෙන ගතියෙන් හිත දුරු කිරීම. පිටස්තර පුද්ගලයෙකුට විතරක් නෙවෙයි අත්‍යන්ත පිළිතුරේ. මේ අපි පරිහරණය කරන ශරීරයට තියෙන යැපීමත් අපේ හිතෙන් දුරු කරලා සම්පූර්ණයෙන්ම මනස තුල තමන්ගේ ස්ථාවරත්වය ඇති කිරීම, ප්‍රඥාව තුල තමන්ගේ අවබෝධය තුලම ජීවත් කරවීමයි ධර්ම තුලින් අපිට කරන්නේ. අන්නේ ගමන් මාගේදී පේනොත්නි භාවනාව බෙහෙවීම වැදගත් වෙනවා. හැබැයි මේ භාවනාව කරන්නේ මොකටද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සමහර අය භාවනා කරන්නේ කෙනෙක් දකිනකොටම ඇටසැකිල්ලක් විදියට බලන කියලා හිතාගෙන. නැත්තම් කෙනෙක් දිහා බලනකොටම එයාගේ දෙතිස් ගුණකේ බලන කියලා හිතාගෙන තමයි බලන්නේ. නැත්තම් කෙනෙක් භාවනා කරන්නේ භාවනා කලිනකොට හරිය හිතන සැනසීමක් කිසි කරදරයක් නෑ මට ඉන්න පුළුවන් කියලා හිතාගෙන තමයි කරන්නේ. භාවනා නොකරන අයට වඩා එහෙම හරි කරනවා නම් හොඳයි, වෙනතුනි කමන්නේ. නමුත් වෙනතුනි එහෙම ඒ වෙලෙට තියෙන මානසික සුවයක් සඳහා විතරක් නෙවෙයි භාවනා කරන්නේ. ඇයි ඒ? එහෙම එයා භාවනා කළා එයා නැගිටලා නැවත ප්‍රകൃති ලෝකෙට එන්න ඕනනේ. හැමදාම ඇස් දෙක පියාගෙන ඉන්න බෑනේ. මේ ඇති කරගන්න ඇස් දෙක පියා කරගන්න පියාගෙන ඇති කරගන්න මානසික දිනුව එයා හැබෑ ලෝකයේ ක්‍රියාත්මක කරන්න ඕන. ඇස් දෙක වහන සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන එක පාරේ ගමන් කරනකොට ඔබේ වාහනේ ඉස්සරහට තවත් කෙනෙක් වාහනයක් දැම්මොත් අන්න මෛත්‍රී ප්‍රැක්ටිකලි කරන්න තැන. වෙනත් කෙනෙක් අසරණ වෙනකොට ඒ අසරණ වෙච්ච කෙනාට පිළිහිට වෙන එක තමයි කරුණාව කියලා කියන්නේ. අන්න පින්නතුනි ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. වෙනත් කෙනෙක් ඔබ අකමැති දෙයක් කියලා බනිනකොට ඒ වෙලේ තමගේ සිහියහන වන පිළිහිටවා ගන්න අවස්ථාව. රාගික සිතුවිල්ලක් ඇති වෙන රූපයක් පේනකොට ඒ වෙලේ තමගේ මානසිකවට පීඩාවක් දැවීමක් ඇති නොවන විදිහට නිහබ්යන්තරයේ සකස් කරගන්නයි මේ ධර්මයේ තියෙන්නේ. පින්නතුනේ අපි මේ අහන ධර්මය, අපි මේ ප්‍රගුණ කරන ධර්මය, අපි මේ වඩන භාවනාව එදිනදා ජීවිතයේදී අපි ක්‍රියාත්මක කරන්න ඕන. ධර්මය ඇසීමත් ධර්මයේ පුහුණු කිරීමත් සලකන්නේ පින්නතුනේ උදාහරණකින් දක්වනව හරියට යුද්ධයකට ආයුධ සකස් කිරීම කියලා, ආයුධ මොහත් කිරීම කියලා. ධර්මය ඇසීමත් ධර්මයේ ප්‍රගුණ කිරීමත් හරියට ආයුධ මොහත් කරන වගේ වැඩක් කියලා. යුද්ධයට ආයුධ මොහත් කිරීම වගේ වැඩක් කියලා. එහෙනම් ඒ ආයුධ ප්‍රයෝජන ගන්නේ කොහේද? ඔව්, ඒ ආයුධ ප්‍රයෝජන ගන්නේ තමන්ට ඇහැට රූපයක් පේන වෙලාව. ඇහැට තමන් අකමැති රූපයක් පේන වෙලාව අන්න ආයුධය පාවිච්චි කරන වෙලාව. අපි පින්නතුනේ එහෙම පාවිච්චි කරන්නේ නැහැ නේ ආයුධ වලට හරිය ආදරේ. ආයුධ ටික හොඳට මොහත් කළා, ගෙදර අරන් ගිහලා කබඩ් එකේ දාලා තියාගෙන ඉන්න සමහරවිට. ඒව අල්ලන්නවත් නැහැ අපි. තමන්ගේ දරුවෙන් යකේගුරුකමක් වෙන වෙලාවක්. තමන් එකට ඉන්න කෙනෙක් තමන් අකමැති දෙයක් කරන වෙලාවක්. නැත්නම් තමන්ට සිටෙවිලා තමන්ට කවුරු හරි හොඳක් කරපු කෙනෙක් හරි තමන්ට කරදරයක් කරපු කෙනෙක් හරි ගැන මතකයක් වෙන වෙලාවක්. මෙන්න පින්න තුනේ අර ආයුධ පාවිච්චි කරන වෙලාව. ඒවට හිතන්න මේ සැබෑ සිද්ධිය නෙවෙයි. මම මේ මගේ හිතම මම මේ දැන් සිහිපත් කිරීමක් කියලා නුනින් දකින්න. පින්නතුනි මේ මොහොතේම Tamante මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ දහම අපි පිළිපදින අතරේදී අපිට සිද්ධ වෙනවා සැබෑ ලෝකයේදී සැබෑ මිනිසුත් එක්ක කටයුතු කරන්න. ප්‍රායෝගික ජීවිතයේදී අපි පින්නතුනි නොනැති වෙනවයි කියලා කියන්නේ. බුද්ධිමත් කියලා කියන්නේ අපි සාමාන්‍ය ලෝකයේදී මිනිසුත් එක්ක වැඩ කරනවා. අර අම්ම කෙනෙක් දරුවත් එක්ක සෙල්ලම් කරනවා වගේ. මේ ධර්මයේ දන්නේ නැති ලෝකයක් එක්ක තමයි අපට එළියට බහැල යන්න වෙන්නේ. ඒ බහැල යන ලෝකයේදී ඊට අනුව අපට වැඩ කරන්න වෙනවා. හැබැයි මනසින් තමයි මේ ධර්මයත් එක්ක ඉන්න ගම. මේකට තමයි පින්නතුනේ අත්තාධිපතේය ලෝකාධිපතේය ධම්මාධිපතේය කියන මේ කාරණා තුන තියෙන්නේ. අත්තාධිපතේ කියන්නේ යමක් කරනකොට තමන්ගේ හිතල තමන්ගේ පැත්තෙන් තමන්ට හානියක් නොවන විදියට වැඩ කිරීම. ඒක පළවෙනි කාරණේ. හැබැයි මේ අත්තාධිපතේක කරනකොට එතනින් නවතින්නේ නැහැ. තමන්ට හොඳ විතරක් බලන්නේ නැහැ. ලෝකාධිපතියන් බලනවා. ලෝක සම්මත නීතියත් බලනවා. ඇතැම් විට තමන්ට නිවැරදි වුණාට ඔබ ඇතැම් විට මෙතර සෙරෙපු ගලවල හිටියට ඔබට එළියට බහැල යනකොට එහෙම සෙරෙපු ගලවල යන්න බෑ. ඔබට ගුවන් යානයකට යනකොට සෙරෙපු ගලවල යන්න බෑ. ඔබට එතෙන්ට සෙරෙපු දාන්න වෙනවා ලෝකාධිපතියට ඔබ ගරු කරන්න වෙනවා ඔබට. ඒ නිසා ලෝකාධිපතිය ගැන සැලකිලිමත් වෙනවා. කර්මය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම පින්වත්නි ධම්මාධිපතිය ගැන. ධම්මාධිපතිය ගැන මොකද්ද? ඊට වඩා ඉහළින් වඩාත්ම ධර්මයෙන් ගැඹුරෙන් ඉඳගෙන තීරණ ගන්නවා. ඒ මොකද්ද? ඇතැම්මිට මුළු ලෝකෙම තීරණයක් දුන්නොතින් අවුරුදු 90ට පස්සේ ඉන්න කට්ටිය මරණයට පත් කරනවා නම් ඉංජෙක්ෂන් එකක් ගහලා කියලා. අපි කොහොමද මේ රටේ නීතියක් එනවා? වයසකයි වැඩි කියලා අවුරුදු 90 දවසේදී ඉංජෙක්ෂන් එකක් ගහන්න ඕනේ කියලා ඥාතීන්ට ඉංජෙක්ෂන් එකක් දීලා තියෙනවා. දැන් මේක තමයි නීතිය. දැන් ඔබේ අම්මා තාත්තා ගෙදර ඉන්නවා. ඔබ මේක කරනවද? අපි මේක කරන්නේ නැහැ පින්තුනි. ඒක අත්තාධිපතියට හොඳ වුණත් ලෝකයට අනුකූල වුණත් ධම්මාධිපතියට යනකොට අපි ඒක කරන්නේ නැහැ. තමන්ගේ ජීවිතේට හානියක් වුණත් තමන් මේක කරන්නේ නැහැ. මෙන්න මේ තුනම පින්තුනි එකට කියලා තමයි නොඇති කෙනා වැඩ කරන්නේ. ඒ නිසා අපි ජීවිතය තුළ පින්තුනි මේ ධර්මයෙන් ලබන අවබෝධය අපි තමන්ගේ පැත්තට සේෆ්ටි එකක් ආරක්ෂාවක් දාගන්න වගේම අපි ලෝකෙට යද්දී ලෝකයේ පැත්තේදී ලෝකයේ තුල ඉඳගෙනත් යම් යම් තීරණ ගන්නවා. හැබැයි තමන් නිතරම ගැඹුරින් ධම්මාධිපතිය තුල ඉඳගෙන තමයි මේ සියලුම ක්‍රියාවන් කරන්නේ. ඒ නිසා අපි වඩන භාවනාව ප්‍රගුණ කරන ධර්මය අපි අපේ ජීවිතයේ මනසේ රැකවරණය සඳහා යොදා ගන්නවා වගේම බාහිර ලෝකයේ තුල පිනොතනේ පුද්ගලයන් එක කටයුතු කරන්නේ ඒ පුද්ගලයන් සමග නොගැටෙන විදියට කටයුතු කරන්නත් අපි බුද්ධිමත් වෙනවා. මොකද අපිට ලෝකයේ සාමාන්‍ය ජනතාවත් එක්ක කටයුතු කරන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුහාර දේශනා කරන සිංහලවද සූත්‍රයේ ඔබට සාමි බාහිරයවන් ඉන්නවනම් ඕනෝගේ යුතුයකම් ටික කරන්න. ඔබට බාහිරයවන් ඉන්නවනම් බාහිරයවන් කරන්න කැමැති ආභරණ, රාහින්දි ආභරණ ඇඳුම් පැළඳුම් කැමති නම් ඒව පවා දෙන්න කියලා කියනවා. මේ ඉහළ දර්ශනයක් කියන අතරේදී සාමාන්‍ය ගෘහස්ථ ජීවිතේ ඉඳලාම අපි සාර්ථක වෙන්නට ඕන. පින්වතුනි අපි මේ සාකච්ඡා කළේ සාමාන්‍ය ලෝකයේ අපි කටයුතු කරන ආකාරය සහ අපේ ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ කියන කාරණේ. මේ පින්වතුනි අපි මෙහෙම කතා කළේ සම්මුති සත්‍ය තුල තියෙන කාරණා ටික. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල භාවනාවෙන් අංග දෙකක් ඉස්ත කරනවා. සමත භාවනාව තුලදී කරන්නේ තමන්ගේ හිතේ තැන් කළ එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත භාවිත කිරීම. ඒ සිත භාවිත කරන්නේ එක අරමුණක හිත තියාගන්න විතරක් නෙවෙයි, ඒ සමාධිමත් වෙච්ච හිතෙන් තමන් මේ කලින් අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න උපකාරයක් කරගන්න. සමාහිතෝ භික්ඛවේ යථාභූතං අජානාති කියලා කාරණයක් දේශනා කළා. අපි එක හිතේ කාරමුණක තියාගෙන බොහෝ වේලාවක් මනස අහස ගිහිල්ලා වගේ ආස්වාදයක් ලබන නෙවෙයි අපි සමත භාවනා වඩන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අපි සමත භාවනා වඩන්නේ ඒ සමත භාවනාවෙන් හිතේ එක්තැන් වෙනවත් එක්කම ඒත් එක්ක ප්‍රඥාව දිනු කරන උපකාරයක් කරගන්න. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වරක වෙනත් ආගමික ශාස්ත්‍රවේදයෙක්ගේ අසභුවකට ගියා. මේ ගියපු වෙලාවේ ඒ ශ්‍රාවකයන් සඳහන් කරනවා ඔබ වහන්සේලගේ ශාස්ත්‍රවේදයෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රී භාවනාව අපේ ආශ්‍රමවලත් අපිත් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා කියලා. එහෙනම් අපි දෙගොල්ලාම සමානයි නේද කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේට උත්තරයක් දීගන්න බැරි වුණා. නිකන් ඇත්ත වගේ මේ කියන කාරණේ. මේ ස්වාමීන් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ආවට පස්සේ බුදුහාම සදාහන් කරන මහණෙනි, අපේ ශාසනයේත් මෛත්‍රී භාවනා තියෙනවා තමයි. ඒ ඇත්තන්ගේ ශාසනවත් මෛත්‍රී භාවනා තියෙනවා තමයි. මේ සම්බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රියෙන් කෙලවර වෙන එකක් නෙවෙයි. ඒ මෛත්‍රිය නිවන අභිමුඛ කොටගෙන, විමුක්තිය ඉලක්ක කොටගෙන, කෙලෙස් සම්පූර්ණම දුරු වීම ඉලක්ක කොට දේශනා කරන සමත භාවනාවක් මෛත්‍රී භාවනාවක් කිය බුදුදහමේ සඳහන් කරන්නේ කියලා. ඒ නිසා මෛත්‍රියෙන් ඊළකම දිනු කළත්, නැත්නම් ධ්‍යාන මට්ටමට හිත දිනු කළත්, ඒක නෙවෙයි බුදුදහමේ අවසාන ඉලක්කය. ඒක හරියට ගහක අරටුවක් හොයාගෙන ගිහෙන්නේ, ගහේ අරටුව පස්සෙක තියලා ගහේ එළේ කොටස අරගෙන ආපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නෙවෙයි බුදුදහමෙන් කියන්නේ අපට නුවණ ලබා දීලා ගහේ අරටුව කරා යන්නම මඟ පෙන්වන ධර්මයක්. ඒ නිසා ඒ සම්පත භාවනාව ටිකෙන් ටික විදර්ශනාවට යොමු කරන ධර්මකෝයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. පින්නතුනි මේ වෙලාවේ අපි ටික වෙලාවක් හිතෙන් දැක්කන භාවනාවක් විදියට සමත භාවනාවක් ඇටියට ප්‍රගුණ කරන මෛත්‍රී භාවනාව පුහුණු කරමු. මුලින් අප අපටත්, ඉන්පසු අප වටා සිටින සියලු සත්‍යයන්ටත් අප මෛත්‍රිය වඩමු. මෛත්‍රිය අවසානයේ අපි විදර්ශනා පැත්තටත් සිත යොමු කළා. ටික වේලාවක් කාලය ගත කරමු. Now we are going to practice loving kindness meditation. According to Buddhism, there are two meditation techniques, that concentration meditation or samatha meditation and vipassana bhavana insight meditation. Here we are going to practice loving kindness meditation as a concentration meditation technique. End of the meditation we are going to reflect on impermanence by practicing vipassana bhavana. හොඳයි පින්නතුනි, තමන්ගේ ශරීරයේ සැහැල්ලුව තියාගෙන තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරලා මුලින් තමන්ටත්, ඊන්පසුව තමන් වටා සිටින සියලුම සත්‍යයන්ටත් මෛත්‍රී වඩමු. ඒ හැම දෙනාටම අපි මෙත් සිතින් ආශිර්වාද කරමින්, ඒ ඇති කර ගන්නා උචිත සමතිය තුළින් තමන්ගේ හිතේ තියෙන ද්වේෂ ආදී අකුසල මූලයන් නීවරණ යටපත් කිරීමටත්, ඒ ඇති කර ගන්න සමාධිමත් සිතින් නුවණ දිනු කර ගැනීමටත් අපි උත්සාහ ගනිමු. Now we are going to practice loving kindness meditation. First of all, we wish ourselves, then we wish all of people in the world who are around us. Please relax your body. Relax your body, please. Now I am sitting in a very pleasant, calm environment. Everything is prepared for my inner peace. I pay my gratitude to the people, those who have arranged these facilities for my inner peace. Now, I am aware of my body posture that I am sitting here from my legs to head. My legs, knees, hands, shoulders, neck and head. Now I completely contemplate on the present moment with my body posture. Now I feel only my breathing in and out. I keep my attention around the nose or upper lip. I completely keep my attention in the present moment with mindfulness. I don't think my past or future. I think only the present moment. Now I keep in my attention around the nose. I am going to practice loving kindness. May I be well, happy and peaceful. May my all wishes meet with success. May I attain final bliss of liberation. May I be well, happy and peaceful. May my all righteous wishes meet with success. May I attain final bliss of liberation. May I be well, happy and peaceful. May I attain final bliss of liberation. May I be well, happy, healthy and peaceful. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. I like my happiness. Likewise, all beings like their happiness. Therefore, I wish all of them. Most people work hard for my facilities every day. Therefore, I wish all of them. May all beings be well, happy and peaceful. May all beings at this temple be well, happy and peaceful. Pasadena, be well, happy and peaceful. May all beings in this county, Los Angeles, be well, happy and peaceful. I keep my full attention in the present moment with loving kindness. I don't think my past or future. I completely keep my attention in the present moment with loving kindness. May all beings in this state, California, be well, happy and peaceful. May all beings in this country, the USA, be well, happy and peaceful. May all beings in this continent, America, be well, happy and peaceful.

ප්‍රියන් ක්‍රිස්තුනි. Every moment my body changed, my mind also changed, my senses also changed. Everything is impermanent. Every moment my present thought changed. Every moment my mind arises at the moment and immediately it ceases. Everything is in my mind. My mind always changes. I see the only thing which happens in my life is change in my mind. My mind is not alone, it is with other four things, with five aggregates: form, feelings, perception, mental formations and consciousness. These five things are together every moment. These five aggregates arise at the moment and it immediately ceases. I have only thing in my life is the five aggregates. These five aggregates every moment arise and cease. I have only the present moment because my past has ceased, my future didn't come yet. I have only the present moment. That present moment also arises and ceases. When conditions are together, the present experience arises, and conditions separate, immediately that present experience ceases. I have no any attachment with anything or anybody. I am free from past and future. In the present moment also, I see the impermanence. Every moment, my entire life, the five aggregates arise and ceases. හැම මොහොතකම මගේ ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම බව මා ඊටාම මැනවින් ඕනින් දකිනවා. මගේ සම්පූර්ණ අවධානය නාසය ආශ්‍රිතව වර්තමානයේ පිහිටුවා ගනිමින් නිරතුරුව සිදුවන ස්කන්ධ පංචකයේ සමුදේ වැය මා නුවණින් දකිනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. Everything is impermanent. Everything is impermanent. I don't depend on any physical or material things, and also I don't depend on my consciousness too. I completely depend on my wisdom, That is my life. I always live contemplating on impermanence that happens every moment. I completely live in wisdom, reflecting on impermanence. මොහොතකම මගේ හිතේ සිදුවන අනිත්‍යතාවය මා හොඳින් දකිනවා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ වර්තමාන සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල අතීතේ නොතිබී හටගෙන, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මට ඕනෑම දෙයක් සිහි වුණත් ඕනෑම මොහොතක ඒ හැම මොහොතකම සිතුවිල්ලක් පමණක් බව මා දකිනවා. මේ වර්තමාන සිතුවිල්ලේ හටගෙන නිරුද්ධ වීම නැත්නම් පංච උපාදානස්කන්ධයේ හටගෙන නිරුද්ධ වීම මා ඊටාම මැනවින් පසක් කරනවා. මගේ හිත හරිම සැහැල්ලුයි, හරිම නිදහස්. කිසිම දෙයක මගේ හිත බැඳිලා නැහැ. කුමන දෙයක් සිහි වුණත් ඒ සිතුවිල්ලක් බවත්, ඒ සිතුවිල්ල පෙර නොතිබී හටගෙන නිරුද්ධ වෙන බවත් මා දකිනවා. මගේ හිත ඥාතීන් පිළිබඳවවත්, ගියදොර පිළිබඳවවත්, අනාගතයේ අරමුණක් පිළිබඳවවත් කිසිම දෙයක මගේ හිත බැසගන්නේ නැහැ. මගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස්. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මම දැන් නැවතත් මෛත්‍රී භාවනා දෙස දෙනවා. Now I come again to loving kindness meditation. I see you all over the world like my children. I spread my kindness for everyone in the world. ලෝ ඇති සියලු සත්‍යයන් මගේම දරු පෙළස්සේ මා දකිනවා. ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. හදවතේ උතුරා යන මෛත්‍රියෙන් මා ඒ හැම දෙනාටම මෙත් සිතින් සෙත් පතනවා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. Sadhu, sadhu, sadhu. And that's the Natunya Pi. Etika Velava, Maitri Bahana Vatapavastava. මෛත්‍රී භාවනා වැඩීමේ අරමුණු කීපයක් තියෙනවා. සමත භාවනා පිළිවෙත මෛත්‍රී වැඩීමේ මූලික අරමුණ තමයි හිත එක්තැන් කිරීම, හිත තැම්පත් කිරීම. විසිරලා යන සිත මෛත්‍රී නැමැති කමඨහන තුළ ඒකාග්‍ර වීමයි මෛත්‍රී භාවනාවෙන් කරන්නේ. ඒක තමයි සමත කමඨහනක් විදිහට මෛත්‍රී භාවනාවේ තියෙන අනිසංසය. ලෝක අනිත් සත්‍යයන් සුවපත් වුණා හෝ නොවුණා ඒක වෙනම කතාවක්. අනිත් දේ තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපි පුද්ගල සංඥා වඩන එකක් නේද කියලා. සමත බහනා පිනුතුනි පුද්ගල සංඥා මත තමයි ඉන්නේ. ඒක එකපාර වළක්වන්න බෑ අපිට. අපි නොහිතුවත් අපි පුද්ගල සංඥා මතමයි ඉන්නේ. සමත කමඨහනේ බලාපොරොත්තුව පුද්ගල සංඥාව ආත්ම දෘෂ්ටිය දුරු කරන නෙවෙයි. සමත කමඨහනක බලාපොරොත්තුව හිත එක්තැන් කිරීම. විසිරලා තියෙන සිත එක ආරම්භණයට ගැනීමයි කුමන සමත කමඨහනකින් වුණත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෛත්‍රී භාන වැඩුවත් අපි බලාපොරොත්තු වන්නේ අපේ හිත එක කුසල ආරමුණක දිගු වේලාවක් සමාධිමත්ව පවත්වා ගැනීම. ඒක තමයි සමත භානාවේ ආරමුණ. ඒ අදහසින් අපි කරනකොට පින්නොත්නේ විශේෂයෙන් මෛත්‍රී භානාව වඩනකොට අපිට ලොකු ආනිසංසයක් ලැබෙනවා, ලොකු කෙලස් ටිකක් දුර වෙනවා. එදිනදා ජීවිතයේ අපේ හිත බොහෝ විට කැළඹෙන්නේ, හිතේ අසතුට ඇති වෙන්නේ, හිතේ තියෙන සතුට ලස්සන නැති වෙන්නේ අනිත් පොද්ගලයන් පිළිබඳව තියෙන අමනාපය නිසා. බලන්න පින්නොත්නේ අපි පොඩි කාලේ ඉපදිච්ච කාලේ අපේ අම්මලා අපට කොච්චර ආදරේදනේ. අපට මధుරයකින්වත් හානියක් නොවන විදිහට නෙනේ මధుර දැල දාලා මල් පෙට්ටකින්වත් අපට හානියක් නොවන විදිහට තමයි අපි අපිට පහසුකම් ටික දෙන්නේ. අපට කොච්චර ආදරේදනේ දිව්‍ය ලෝකෙන් ආපු දරුවෙක් වගේ කියලා හිතලා සියලුම පහසුකම් ටික කැමර ගන්න දෙන්නේ කාටවත්. මధుරයෙකුට මැස්සෙකුටවත් දෙන්න දෙන්නේ නැහැ, වැඩිපුර සද්දයක් ඇහෙන දෙන්නේ නැහැ. කොච්චර අපට ආදරේද අපි මේ ලෝකෙට ආපු කාලෙදී. අන්නේ වගේ හැඟීමකින් පින්නතුනි ලෝක අනිත්‍ය ගැන බලන් පුළුවන් නම් අපේ හිත කොච්චර මෘදු වෙනවද නේ. ඒ සෙනෙහසේ දයාව අපට අනිත්‍ය ගැන දක්වන්න පුළුවන් නම් සාමාන්‍ය ප්‍රායෝගික දක්වන්න බැරුණත් මනසින් හරි අපට එහෙම හිතන්න පුළුවන් නම් ඒ අයගේ දිනුව සාර්ථකත්වයේ කොච්චර ප්‍රාර්ථනා කරනවද. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ පින්නතුනි. ඒ තැනත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙනත් කෙනෙක් දුකටපත් වෙනකොට කොහොම හරි ඒ කෙනා ඒකෙන් මුදවන්න ඕන කියලා බලනවා. කෙනෙකුට අවශ්‍යතාවයක් වෙනකන් ඉන්නේ නැහැ පිළිතුරුනේ. කෙනෙක් දෙයක් අහනකන් ඉන්නේ නැහැ. Tamanට පුළුවන් නම් කෙනෙක්ගේ අඩපාඩුවක් දැක්ක ගමම සලකනවා යරට. දැන් මෙහෙම වුණත් අපි දන්නවා සමහර පිළිතුරුන් දැන් මේ වැඩසටහනට උනත් දෙයක් කෙනෙක්ච ගමම මේක සලකනෝනේ කියලා. හැම වෙලාවෙම කෙනෙක් වෙනුවෙන් දෙයක් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ පිනතුණු ගදෙනෙ කියන්නේ. ඒක තමයි පිනතුණු මෛත්‍රී ලක්ෂණය. කෙනෙක් දෙයක් ඉල්ලන්න මොවන්නේ නැහැ. Tamanට දැනෙනවා අම්මා කෙනෙක් කවදාවත් දරුවට බඩගිනි වෙනකන් ඉන්නේ නැහැ. ඒ වෙලාව වෙනකොට දන්නවා දරුවට මේ දේ අවශ්‍යයි කියලා. ඒක සම්පාදනය කරනවා. දරුවෝ ගැන අනාගතයක් බලනවා. ඒ මට්ටමට බැරුණත් පිනතුණු කිසියම් ප්‍රමාණයකින් අපි අනිත්‍ය කිරේ කරුණාව දක්වනවා. අනිත්‍ය තමයි අපේ ළඟ මොදිතා ගුණය තියෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් දිනු වෙනකොට කොච්චර සතුටු වෙනවද? අන්න එවැනි මොදිතා ගුණයක් අපේ ළඟ ඇති වෙනවා පිනතුන් ලෝක අනිත්‍ය ආදී සම්බලන විට. කෙනෙක්ගේ දිනුවකදී කවදාවත් අපි අකමැති වෙන්නේ නැහැ. තමන්ගේම දිනුවක් වගේ කියලා හිතනවා. තමන් දිනුනා වගේම කියලා හිතන අනිත්‍යට සලකනවා. අනිත් කාරණේ තමයි උපේක්ෂාව, මනහත් බව. සමහරකට කෙනෙකුට මෛත්‍රිය වැඩුවත් ඥාති විදිහට උදව් කළත් දරුවන් විදිහට අපි බෙහෙත උනත් සමහර දේවල් අපට පාලනය කරන්න බෑ කියන තුනේ යගේ කර්ම චක්‍රයෙන් ඒගොල්ලන්ට හිමි වෙන්න ඕන දේවල් තියෙනවා. නැත්නම් මෙතන සාර්ථක වෙන්නම ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයා දුප්පත් නිවසක ඉපදුණා නම් එයා නියමිත කාලෙකට සාර්ථක වෙනවා එයා. අපි උදව් කළා හෝ නොකළා හෝ කියන එක එයාට එච්චර අදාළ වෙන්නේ නැහැ. නැත්නම් මෙතන අපි උදව් නොකරොත් මුගම සාර්ථක වෙන එකක් තියෙනවා. ඒ ලොකු අත්දැකීමකුත් ලබාගෙන මෙයා සාර්ථක වෙනවා. කෙනසක් වෙනතන වා කිදිරට ගිහිපු අය කුඩාම කාලේ වා දුෂ්කර සාමාන්‍ය හිටපු අය ඉගෙන පවුලක ඉපදෙලා වා පහසුකම් ලැබලා සාර්ථක වෙනට වඩා කෙනෙක් වටිනවා. බොහෝම පල්ලෙහා මට්ටමේ ඉඳලා සාර්ථක වෙන කෙනා. අනිත් දේ තමයි බාහිර පරිසරයේ ලස්සනට තියෙන කොට සාර්ථක වෙනට වඩා වටිනවා. ලෙඩ දුක් හැදෙලා කරදර කම්පටුල මැද්දේ අනිත්‍යගේ මානසික පීඩා මැද්දේ සමහරගෙන සාර්ථක වෙනවා. ඒක වඩාත්ම සාර්ථකයි. ඒක තමයි නියම සාර්ථකත්වය. අපි දන්නවා මෙතන සමහර පින්නතුන් ඉන්නවා තමන්ගේ වයසක ළඩ වෙච්ච අමරතාත්තලා අවුරුදු 15 20 සලකනවා. ඒ සලකද්දී තමගේ දරුවෝ ටිකක් සාර්ථක කරගෙන, තමගේ අධ්‍යාපනය සාර්ථක කරගෙන, වෘත්තිය සාර්ථක කරගෙන සියලුම දේවල් වලින් සාර්ථකත්වයටපත් වෙනවා. බලන්න පින්නතුනේ ඒක තමයි සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේ තමට එන හැම අභියෝගයක්ම ජීවිතේ සාර්ථක කරන හොඳ අත්දැකීමක් වඩපත් කරගන්න. හැම අවස්ථාවකම තමගේ කුසලයේ දිනු කරගන්න. ඒක අවස්ථාවක් කරගන්න. ඉතින් මෛත්‍රී භාන වැඩි මානසික සම්පීඩනයට පින්නතුනේ අපිට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. අපි කතා කරන වචනත් පින්නතුනේ හුඟා කඩු වෙනවා. එතකොට ඇයි අපි අද වා කතා කරන්නේ අනිත් කය විවේචනය කරනවනේ? අපට ඉන්න එකම දරුවෙක් නම් අපි ඒ දරුවා විවේචනය කරනවද? නෑනේ පින්නතුනේ. අපි කොච්චර යාකේ අනුකම්පාවක් මෛත්‍රියක් දක්වනවද? යාගේ අඩුපාඩුවක් වුණත් හිමින්සර යාටම තමයි කියන්නේ හදාගන්න කොහොමරි. පිටස්තර තැන්වල අපි ගිහිල්ලා කියන්නේ. අන්නේ වගේම තමයි පින්නතුනේ මෛත්‍රියෙන් දින වෙනකොට අපි අනිත්‍ය ගැන විවේචනය කරනවා වා කඩු වෙනවා. දැන් කිව්වත් කියන්නේ වෙනස් වෙනකොට පාඩමක් ඉගෙන ගන්න මෛත්‍රී සාගතව තමයි කරන්නේ. ඒ නිසා අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා මෛත්‍රී භාවනාවේ ප්‍රායෝගික තලයේදී. එදිනදා ජීවිතයේ තුලින් අපිට පිනතුනේ මේකේ ලොකු ආනිසංසයක් දැක ගන්න පුළුවන්. ජීවිතේ ලක්ෂණ දකින නම් පිනතුනේ අපි මෛත්‍රී භාවනා වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එක දේශනා කරේ කරණිමෙත සූත්‍රයේදී කිසියම් සාන්තවදයක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ආධ්‍යාත්මික ගමන මගේ නිවන සැනසෙන ගමන් මාවතේ ආරම්භක පියවරේම තියෙන ගුණයක් තමයි මොකද්ද? මෛත්‍රී වැඩීම කියලා කියන්නේ. මෛත්‍රී භාවනා වැඩීම තවම ආරම්භ නොකර නම් ඒ කියන්නේ අපේ මානසික සුවයක් හරහා යන ගමන් මග තාම ආරම්භ කළ නැහැ කියන එක කියන්නේ. එනිසා මේ ගුණය හැකිතාක දුරට තමගේ ජීවිත තුළ ඉදිරියට ගෙන යන්නට තමන් උත්සාහ ගනිමු. ඒ තුළින් අපේ හිත සමාධිමත් කිරීමත් අපි සිදු කරන උත්සාහ ගනිමු. අප මෙතේ සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතුනේ ගැටලු තැන් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ඔය ඇත්තම පුද්ගල සංඥාව කියන්නේ ඒක වඩන්න ඕන එකක් නෙවෙයි ඇත්තෙම. දස සංඥාවල තියෙන වඩන්න ඕන දේවල් කුසල සංඥා. පුද්ගල සංඥාව කියන්නේ දුරුකල යුතු සංඥාව. ඒතකොට සංඥා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කුසල් පැත්තට බරව දිනු කල යුතු සංඥා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා ආදී වශයෙන් සංඥා 10ක් ගැන තියෙනවා. සංඥා කියවට සංඥා විතරක් නෙමෙයි සංඥාත් එක්ක චේතනක් යනවා. විතක්ක විචාර තීටි සුඛ ඒකාග්‍රතාව කියන විදිහට ඔක්කොම එකට යනවා මේ සංඥාවත් එක්කම. ඒ දිනු කරිතු සංඥා. එතකොට සත්ව සංඥා, පුද්ගල සංඥා කියලා කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ඒක රෝන් view එකක්. රෝන් perception එකක්. ඒක develop කරන එකක් නෙවෙයි. අපි reduce කරන එකක්. ඒක දුරු කරනවා. එතකොට මෛත්‍රී භාවනා වඩද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නැති සත්‍යයක් ඇති කියලා පනවා ගැනීමක් නේද මේ මෛත්‍රී වැඩීමෙන් කරන්නේ කියලා. එහෙම එකක් නෙවෙයි පින්නතුනි. සත්පුද්ගල සංඥාවේ අපි කොහොමද කියන එක අවිද්‍යාවේ ලක්ෂණයක්. හැබැයි ඒකෙම ඉඳගෙන තමයි අපි ඒක දුරු වෙන විදිහට එතනම පරිසරය හදාගන්නේ. මඩේ ඉන්න කෙනා මඩ ගහගෙනම තමයි එළියට යන්නේ. ඒක පාර පිරිසිදු වෙන්න බෑනේ. ඒ වගේ තමයි සත්පුද්ගල සංඥාව තුළ ඉඳගෙනම තමයි සමතේ දිනු කළ ඒකේ නිදහස් වෙන මාර්ගය විවර කරගන්නේ. ඔය තව අහන්න තියෙනවද? අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා. ඒකම ඒකම ආයේ තියෙන නවයෙන් එකේ හැටියට සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා කියනවා. නමුත් ඒ සංඥා දෙකම එක සමානයි. මොකද මේකේ පොතක් මම පැහැදිලි කෙරුවොත් මෙතන තියෙන අනිත්‍ය සංඥා කියන එකට සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා කියන එකට කියන්නේ අට්ඨියති අරායති කිලුච්චති කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ පිළිකුල් සහගත බව. එතකොට ඇත්තෙම දැන් දස සංඥාවල එක සමාන වගේ ලක්ෂණ තියෙනවා. එහෙම තියෙන හේතුව තමයි ඒ දස සංඥාව තිබ්බට 10ම හැම වෙලාවෙම වඩන කියලා නෙවෙයි කියන්නේ. එතකොට එකක් වඩලා එකකින්ම අවසානය කරා කෙනෙකුට යන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇතුළ ආනාපාන සතිය කිව්වොතින් ආනාපාන සතිය විතරක් වඩලා සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට තියෙනවා ඒකේ. ඒ කියන්නේ ක්‍රම 16කට ආනාපාන සතිය තියෙනවා. එතකොට ආනාපාන සතිය වැඩීමේ ආනාපාන සතිය අවසානයේ තියෙන මොකද්ද? අනිච්ඡානුපස්සී අස්සසීසාමීති සික්කති. අනිච්ඡානුපස්සී පස්සසීසාමීති සික්කති කියලා. එතකොට කෙනෙකුට කර කරන් එහෙනම් මෙතනක් තියෙන මෙතනක් තියෙන කොහොමද කියලා. ඇත්තෙන්ම එක කාරණයකදී සම්පූර්ණ අවබෝධයකට යන පුළුවන් විදිහට තමයි ඔබ තියෙන්නේ. එතකොට එක තියෙන කාරණා තවත් වෙනකක් එකතු වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. මොකද එකක් සම්පූර්ණ මනෙන්තයෙන් වියුක්ත කරලා ගන්න බැහැ. දැන් අනත් සංඥාය වැඩුවත් අනත් සංඥා වඩන කෙනාට අනිත් සංඥාවක් තියෙනවා ඔහුගේ. යදනිච්ඡන් තන්දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා කියන්නේ. යම අනිත්‍ය නම් අනිත්‍යතාවය තේරෙනකොට ඔහුට ඒකේ දුකක් තේරෙනවා අනත්මතාවයක් තේරෙනවා. අනත්මතාවය තේරෙන කෙනාට අනිත්‍යතාවයක් තේරෙනවා අනිත්‍යතාවයක් තේරෙනවා. එතකොට මේ හැම එකේම සම්බන්ධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැත්ත එක සත්‍යයක් තේරුණොත් අනිත් සත්‍යයක් යට තේරෙනවා. දැන් සම්දේස සත්‍ය තේරුම් ගත්තොත් කෙනා දුක සත්‍යයක් තේරුම් ගන්නවා. මාර්ග සත්‍ය තේරුම් ගත්තොත් කෙනා නිරෝධ සත්‍යයක් තේරුම් ගන්නවා. නිරෝධ සත්‍ය තේරුම් ගත්තොත් කෙනා දුක සත්‍යයක් තේරුම් ගන්නවා. එහෙම සම්බන්ධයක් තියෙනවා. එතකොට අනිත්‍ය සංඥාව කියලා මුලදී නැත්නම් ස්කන්ධ පංචකේ දැත්තේ රූපං අනිච්චං ඒ විදිහට යන්නේ. ඊට පස්සේදී ඒ ටික ඔක්කොම මේ කියන්නේ නිස්රූපවත් එක අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඒකේ සම්බසංකාරයේ අනිත්‍ය සංඥා කියන එකේදී නැවත ඒ ටික ඔක්කොම එකට අරගෙන සමාන ලක්ෂණ ටිකක් තියෙනවා. නමුත් ඊට වඩා ගැඹුරින් ඒක බලන්න ඇත්තෙම. අනිච්ඡා කියන එක ඇත්තෙම අල්ප ප්‍රාණ චයන තියෙන්නේ ඒ නොපිළගැනීම කතාව නෙවෙයි. ඇත්තෙම අනිච්ච කියන්නේ ඒ කියන්නේ හේතුන් පරිච්ඡ සම්භූතා හේතු මංගා නිරුජ්ජිතී කියන කාරණය. කැමති නොවන අර්ථය නෙවෙයි ඇත්තෙම. අල්චයන චයන අල්ප ප්‍රාණ චයන කියන මහ ප්‍රාණ චයනාවකින් තමයි කැමැත්තට පිළිගැනීමට යන්නේ. ඒ කියන්නේ මොකද මෙතන තියෙන ඉතින් ගන්න මොකද අට්ටිය තිහායත් චිත්‍ර කියවම නොකමැත්ත කියන එක මෙහෙම ඉතින් දෙන්නෝන කියන හිඳ තමයි මම හේතුනේ. ඇත්තෙම එතන නොකමැත්තම නෙවෙයි කියන්නේ. අට්ටියති හරයති jigucchati කියන්නේ ඒකේ නිසරුභාවය මෙනෙහි කිරීමයි කියන්නේ. ඒ කියන්නේ හරවත් දෙයක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ හේතුවක් ඇති තැනදී හේතුව තියෙනකොට හටගෙන ඒක නැති වෙනකොට නිරුද්ධ වීම මත තමයි මේ අට්ටියති හරයති කියන එක සිහිපත් වෙන්නේ. එහෙම නැතුව තියෙන දෙයක් පනවගෙන නැති දෙයක් ඇත සංඥාවෙන් ආත්ම සංඥාවෙන් පනවගෙන අනිත්‍ය වැඩේ වැඩීමක් නෙවෙයි උතන. ඒක වෙනස අපි තේරුම් ගන්න. දැන් අකමැත්ත හෝ පිළිකුල කියන එක සාමාන්‍යයෙන් අපි විවහාර කරන විදිහට කොහමද? අපි මේ පුද්ගලයෙක් ඉන්නවහවලා එයාගේ මේ දෙතිස් ගුණ පේ තියෙන්නේ. එයා පනවගෙන තමයි අපි මේ නැtei කියලා පිළිකුල කියලා බලන්නේ. නමුත් උතන විදර්ශනා වැඩීමේදී එහෙම එකක් නෙවෙයි. වෙන ඊට වඩා ගැඹුරු අර්ථයක්. උදාහරණයක් ඇටියට කිව්වොත් අපි කන්නාඩියක් ළඟට යනවා. ගිහිල්ලා කන්නාඩියක් ඉස්සරහා පේනවා මෙතන රූපයක් තියෙයි කියලා ඉස්සරහා පේනවායි කියලා. එහා පැත්තේ රූපයක් තියෙයි කියලා හිතලා අපි මේක කැඩෙනවා මිදෙනවා මේක පිළිකුල කියකේ හිතනවා අපි. එහෙම හිතුවට ඒ රූපයේ තියෙන ආසාව නැති වෙනවද අපිට? කන්නාඩිය ඉස්සරහාට අපි ගිහිල්ලා ඒ කන්නාඩියේ රූපයක් කියනවා කියලා හිතලා ඒක කැඩෙනවා බිඳෙනවා කියලා අපි අවුරුදු 100ක් මෙනෙහි කරත් ඒකට තියෙන ආසාව නැති වෙන්නේ නැහැ. ඒකට තියෙන ආසාව නැති වෙන නම් මොකද්ද අපි බලන්න ඕන? අපි බලන්න ඕනේ මේක නිර්මාණය වුණේ මේ පැත්තේ. මේ වෙලාවේ දර්පණය, ආලෝකය, මේ පැත්තේ මගේ රූපය, මේ සියලු දේක ප්‍රතිඵල විදියට මේ අවස්ථාවේ ප්‍රතිබිම්බයක් නිර්මාණය වීම නේද මේකේ යථාර්ථය කියලා නොනින් දකිනවා. එහෙම දැක්කොත් තමයි ඔබට ඒකේ තියෙන ආසාවෙන් නැති වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මෙනෙහි කළා දැන් අපි වඩන විදිහට සාමාන්‍යයෙන් අපි සමත කමඨහනක් විදිහට පටිකුල මනසිකාරය නැත්නම් කායගත සතිය මරණානුස්සතිය ධාතු මනසිකාරය පටවියාපෝතේජ විදිහට වඩනවා. ඒ වඩන්නේ අර රූපයේ තියෙන රළු ගති අඩුවෙන්. නමුත් ඒකේ මූලය කෙලෙස් අනුසය දුරු වෙන්නේ නැහැ. යථාභි මූලයේ අනුපද්ද වේ දැල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහතේ කියලා කියනවා. ගසක් මුල් තියෙන ගසක් උඩින් කැපුවට ගහන්න ලැබෙන්නේ නැහැ. ගසේ මුල් තාමත් තියෙනවා. මුදුන් මුලක් තියෙන ගහක් එහෙම කැපුවට මැරෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි බාහිර රූපේ රූපයක් ඇතේ කියලා බලලා කොයිතරම් දෙතිස් කුණකේ බැලුවත් පටිවිආපෝතේජෝ බැලුවත් එහෙම සම්පූර්ණයෙන්ම රාගය දුරු වෙන්නේ නැහැ. රාගය දුරු වෙන නම් ඒ දුරු වෙන්න යථාර්ථ ක්‍රමය තමයි ওই දස සංඥාවලදී විස්තර වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම පරිසම්පාද වෙනවන සමගම හේතුඵල ධර්මයේ අවබෝධයත් එක්කම යන ඕන එකක් ඕක. ඒක සාමාන්‍ය කරන විග්‍රහය නෙවෙයි ඇත්තෙම. දැන් ඇත්තෙම අපි ඒක තමයි මුලදී කියන්න ටිකක් උත්සාහ කළේ සමත භාවනාව සහ විපස්සනා දෙකේ වෙනස. සහ බුදු සසුන තුල සමත භාවනා වැඩිීමේ ලක්ෂණය. දැන් වෙනත් ආගමලත් අපි කියන්නේ සමතේ වඩනවා කියලා. ඒ වැඩුවට ඒගොල්ලන්ගේ සමතේ සමතෙන් කෙලවර වෙනවා. බුද්ධ ශ්‍රාවකෙක් විදිහට සම්මා දිට්ඨියෙන් යන සමතේ ලක්ෂණය තමයි යා සමතේ අවසන් වෙන්නේ නැහැ. ඔහු බාහිර රූපෙෙහි දේක නැඹුරු වෙලා එතනින් නිමාවටපත් කරන්නේ නැහැ. ඊට පස්සෙ අභ්‍යන්තරයට එනවා. අභ්‍යන්තරයට ඇවිල්ලා අභ්‍යන්තරයත් බලලා ප්‍රඥාවෙන් අභ්‍යන්තර දේශ තුනින් බලලා අනුසය දුරු කරන මට්ටමටම යනවා. එතකොට දස සංඥාවලෙන් අපට මඟ පෙන්වන්නේ විශේෂයෙන් සුතමේ ඥානයක් සහිතව. වෙනත් විදිහකින් කියනවා නම් සත්‍යමේ සත්‍ය ඥානය සහිතව දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව පැහැදිලි දැක්මක් ඇතුව වඩන පිළිවෙලක් වෙයි කියන්නේ. ඒක වඩද්දී සාමාන්‍ය අනිත්‍යතාවය කියලා කැඩෙන බිඳෙන කතාව නෙවෙයි කියන්නේ. යමක් කැඩෙනව බිඳෙනව වයසට යනවා කිව්වට අපේ රාගය ද්වේෂය නැති වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. මොකද අපි බාහිර රූපය තුළ හිත බැසගෙන තියෙන්නේ. ඒකේ తాවකාලික කෙලෙස් හටපත් කරගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණම කෙලෙස් අනුසය සහිතව දුරු කරන නම් මෙන්න මේ පරිසම්පාදේ නැත්නම් ඉදම් පච්චතාවේ කියලා කියනවා හේතු ඇතිවීම නැතිවීම දැකලාම යන්න ඕනේ ඒකේ. ඇත්තෙන්ම කරන්නේ සමතේ විදර්ශනාවක්ද කියන එක නෙමෙයි ගැටලුව. තමන් මේක ආරම්භ කරන්නේ කුමන දැනුමක් සහිතවද කියන එකයි වැදගත් වෙන්නේ. මොකද භාවනාවේ ක්‍රම හතරක් තියෙනවා. සමත පූර්වංගම විදර්ශනාව තියෙනවා. විදර්ශනා පූර්වංගම සමතේ තියෙනවා. ඒ වගේම සමත විදර්ශන යුග නැද්ද මේ ආදි වශයෙන් තියෙනවා. ඒ නිසා අපට කොයි පැත්තකින් වුණත් කරන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ මේක ආරම්භයේදීම විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දැනගෙන කරන්න ඕන. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය පදනම් කරගෙන තියෙන මෙන්න මේ න්‍යාය දැනගෙනම යන්න ඕන. එහෙම නැතුව ගියොත් අපි කොතන හරි තැනකට වැටෙනවා අන්තිමට. නියම ඉලක්කයට යන්න බෑ. ඒ නිසා නිතරම බුදුදහමෙන් අවධානය යොමු කරන්නේ. දැන් චතුරාර්ය සත්‍ය අපි ඇත්තෙම අවස්ථාවයක සාකච්ඡා කරන්න හිටිය දැන් මොනක් කියන එකක් කියන්න පුළුවන්. දැන් දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. දැන් මේක අපි වෙනස තේරුම් ගන්නවා. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. දැන් දුක කිව්වහම ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා මේ ටිකක් තියෙනවා. ඒ ටික ඕන කෙනෙකුට ඒ දුක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක බුදුදහමේ කියන දුක සත්‍ය නෙවෙයි. දුක සත්‍ය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. බුදුදහමේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියපු එක. ඒ කියන්නේ මේ ඇසට රූපයක් පේනකොට බාහිර රූපය තුළ සත්‍යයේ පුද්ගලයේ දෙයක් කියලා එකපාරටම දකින ගතිය. එතකොට ඒක දකින්න කලින්ම මුල් අවස්ථාවම, ඒ කියන්නේ මුලින් අපට වර්ණ රූපේ විතරයි පේන්නේ. වර්ණ රූපේ එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච වර්ණ රූපේ අරබයා සංඥා වේදනා දෙකක් හට ගන්නවා. ඒ සංඥා වේදනා දෙක හටගත්තට පස්සේ මනින්ද්‍රියෙන් ඒ සංඥා වේදනා දෙක හඳුනා ගන්නවා. ඊට පස්සේ නැවත අලුතෙන් ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ ස්කන්ධ පංචකයේ අවිද්‍යා සහගතව නම් හටගන්නේ. මේක බාහිර දෙයක් තියේ කියලා ඒ බලන අවිද්‍යාවෙන් නම් බැලුවේ ඒක. ඒ අවිද්‍යාව මිශ්‍ර වෙච්ච ඒ මනෝ විඥාණය ස්කන්ධ පංචකේ නවතින්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධයක් බවට යනවා. ඊට පස්සේ අනිත් දේවල් ටික නතර වෙන්නේ ජරා මරණ වලින් තමයි අවසන් වෙන්නේ. මගදී නැවතුම් විරාම නැහැ. අවිද්‍යාවෙන් යමක් දැස බලල මේක හඳුනා ගන්නකොට මේකේ තියෙන කියලා හිතුවොත් ආයි ඉවර වෙන්නේ. ඒක කැඩෙන බිඳෙනකොට දුක් ටිකක් එක්කමයි වැළඳගන්නේ. මෙන්න මෙතෙන්ට තමයි ඇත්තම පිනුතින අපි බය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා සහගත රූපයන් දැස බලලා සතුට වෙනවට වඩා හොඳයි ඒ ඇසෙන් රත් වෙච්ච යකඩකින් ඇස් දෙක පිරමදිනක කියලා. අවිද්‍යා සහගත සිතින් ශබ්දයක් අහලා ඒකේ සැප දුක් විඳිනට වඩා හොඳයි රත් වෙච්ච උලකින් කනට අණිනක කියලා. ඇයි ඒ? ඇසෙන් අවිද්‍යා සහගතව යමං බලනකොට එන දුක මෙතෙන්ට විතරක් නෙවෙයි සතර කල්ප ගානකට ඉදිරියට යන්න පුළුවන් එතනින් හටගන්න සංස්කාර ටික. ඒ තේන ඇසට ආයුධයකින් රත් වෙච්ච ආයුධයකින් පිරමැඳලා ඇහැ විනාශ වෙන එක මෙතෙන්ට විතරයි විනාශ වෙන්නේ. නමුත් අවිද්‍යා සාගතව බලන රූපය අහන සද්දය මේකෙන් හටගන්න සංස්කාර වෙනතුනි කල්ප ගානක් නිරේට ගෙන යන හේතු වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුහාමර සඳහන් කරනවා අවිද්‍යා සාගතව රූප ශබ්ද ආදී පිළිබඳව අධ්‍යක්ීම් ලැබනවා නම් ඒ ලබන කෙනාගේ ජීවිතයේ විඳින මානසික පීඩණය ආතතිය කොහොමද කියලා උදාහරණකින් දක්වනවා. මොකද උදාහරණය එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරක පන පිටින් හරකගේ හම ගලවනවා. හම ගලවලා හරක අතාරින්න අතරියට පස්සේ මේ හරක කපුට කොටනම කූඹි වහන වතුරට බැස්සොත් වතුරේ සත්තු කනවා ගහට හේතුනොත් ගහේ සත්තු කනවා බිම මේ වුණොත් ඉන් වැලි ගෑ වෙනවා. හැම මොහොතකම දැඩි පීඩාවෙන් මේ සතා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා සහගත මනසෙන් මේ ඇසෙන් රූප දකිමින් ඉන්න අවස්ථාව කනෙන් ශබ්ද අහමින් ඉන්න අවස්ථාවත් අන්න ඒ හරක විඳින වේදනාවගේ වේදනාවක් කියලා. ඔබට දැනෙන්නේවත් නැහැ. ඔබ ඇතැමිට පාටියකට යනවා සංගීත සම්දර්ශනයක් බලන්න යනවා වා සතුට වෙනවා කියලා හිතන් ඉන්නේ නේ. ඒ අවිද්‍යා සහගත ඔබ ලබන අත්දැකීමයි අර හරක ලබන අත්දැකීම අතර වෙනසක් නැහැ. ඔබ බුදුහාඳුරන් විශ්වාස කරනවා නම් බුදුහාඳුරන්ගේ සර්වතථා ඥානය ඔබ විශ්වාස කරනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් යථාර්ථයම එන්නේ ඒක. නේතරම් පීඩා විඳින්මින් තමයි අපි පින්නතෙන සතුට විඳිනවයි කියලා කියන්නේ. අර සතරම යනකොට ඇතැම් විට හොඳ හුලඟක් තියෙනව සතුටුකුත් තියෙනව නැත්තේ නෑනේ. පොඩි ආසාදෙකුත් තියෙනවා. අර කොච්චරම ගැලෙව්වත් යම් යම් වෙලාවට සුවේකුත් අන්නේ සුවේ වගේ තමයි පින්නතෙන් ජීවිතය විඳින්න විට අපි සතුට විඳින දේවල්. අර දැඩි වේදනාවක් ඉඳන අතරේදී අර කුෂ්ඨ රෝගියේ කන කුෂ්ඨයේ කහනකොට පොඩි වේලාවකට සතුට වෙනවා වගේ බොහොම අල්ප ආස්වාදයක් බහුවාදීනියක් මේ විඳින්මින් ඉන්නේ. පින්නතුනේ මෙන්න මේ தත්ත්වය මත අපි බාහිර රූපය තුල හිත බැසගෙන අපි කොච්චර සැප විඳින්දත් පින්නතුනේ ධර්මය දන්න කෙනෙක් ඔබට කවදාවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ධර්මය දන්න කෙනෙක් ඔබ කොච්චර ලස්සන වාහනයක ගියත් කොයිතරම් ලොකු ගෙදරක හිටියත් කොයිතරම් ලස්සනට ඇඳුම් ඇඳගෙන ගියත් ඔබ ගැන කවදාවත් ඉරිසියාවක් කරන්නේ නැහැ ධර්මය දන්න කෙනෙක්. ඇයි ඒ? එයා දන්න ඔබ සැප විඳින කෙනෙක් නෙවෙයි කියලා. මේ ලෝකයේ පින්නතුන් ඊර්ෂ්‍යා කරන දන්න එක්කෙනයි. ඒ කවුද? ඒ තමයි වසවර්ති මාරයා. මේ කාම ලෝකයේ සැප විඳින අයගේ සැප විඳිනට ඊර්ෂ්‍යා කරන දන්නේ වසවර්ති මාරය විතරයි. ඇයි? ඔහු මේ කාම ලෝකයේ ඉක්මවල ධානය වඩලා බ්‍රහ්ම ලෝකයේ කරා යන මානසිකත්වය හදන්න හදනකොටම උපාදා කරනවා. ඇයි ඒ? ඔහුගේ සීමාව ඉක්මවල යනවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ ධ්‍යාන වඩලා හිත එක්තැන් කළා කාම ලෝකෙ ඉක්මවා යෑම මායාවගේ ඇස් දෙකට වැලි වලින් ගැසීමක් කියලා. එහෙම ගිහිල්ලා සක්කාය දිටිය දුර කරවතින් මායාවගේ ඇස් දෙක අන්ධ කිරීමක් හා සමානව සලකනවා. ඒ නිසා පින්නතුනි ඔබ හුඟක් සැප විඳින අය කියලා හිතුවට ඔබ ගැන ඊර්ෂ්‍යා කරන්නේ ධර්මය දන්නේ නැති අය. ධර්මය දන්න කෙනෙක් දන්න ඔබ සැප විඳින කෙනෙක් නෙවෙයි. හරියට ධර්මය හැර මේ අද විඳින සැපය ඔබ රූපයකින් නම් විඳින්නේ, ශබ්දයකින් නම්, ස්පර්ශයකින් නම්, ඇඳුමක් ඇඳගෙන නම්, දරුවෙකුගේ දියුණුවක් බලලා නම්, විභාගයක් පාස් වුණාම නම්, ගේ ලොකෝට හැදුවයි කියලා නම්, වාහනය ලස්සනයි කියලා නම්, 2018 වාහනයක් ගත්තේ කියලා නම් සතුටු වෙන්නේ. පින්තුනේ ඒ සතුටු වෙන හැම තැනකදීම ඔබට ධර්මය දන්න කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? ඔබ නියම විදිහට සැප විඳින කෙනෙක් නෙවෙයි. ඒ නිසා නියම විදිහට සැප විඳින ක්‍රමය ඉගෙන ගන්න නම් පින්තුනේ අපි ධර්මය තුලට එන්න ඕන. අපට මනුෂ්‍ය ශරීරයක් දරාගෙන පින්තුනේ බ්‍රහ්මයේ වගේ මානසිකත්වයෙන් ඉන්න පුළුවන්. මේ කාම සීමාව ඉක්මවෝදී මේ පංචකාම සම්පත්තියේ ගැළිලා තියෙන හිත එයින් අපි මුදව ගත්තොතින් පින්නතුනි බුදුහාඳුර සඳහන් කරනවා මේ කාම ලෝකයේ මනස් රෝගේ තරක් නෙවෙයි දිව්‍ය ලෝක 6 විඳින සැපදට වඩා වැඩි සැපයක් විඳිනවා ප්‍රථම ධානයට පත් වුණු කෙනා කියලා. ඔහුගේ හිත භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ. බාහිර දෙයක් මත උඩ සරුදක් හත් දුකක් හත් ගෙනත් දෙන්නේ නැහැ. ඔහු තනි කර මනස මත යැපෙන්නේ. මනසේ උපරිම ලෙස කුසල ආරම්භක නිතරින්නේ. එකෙන් කියන්නේ යා බාහිර පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. අපේ මොහොත ආසන්නයට ගියාම අපට හොරයිසන් එක බලන්න පුළුවන් නේද? සිටිජේ බලන්න පුළුවන් මොහොතයි අහසයි එකට ලඟ වෙලා තියෙන බලන්න පුළුවන් නේ. අපි ඒ දෙක එකට ලඟ වෙනවා වගේ කියලා දැකලා අපි කවදාවත් කියනවාද ඒ දෙක එකට ගෑවෙනවා කියලා? නෑ නේ නේ අපට ඕන එක පොඩියකුත් අරන් යන්න පුළුවන්. නමුත් අපි කවදාවත් දන්නවා මේ දෙක එකට ගෑවිලා නෙවෙයි තියෙන්නේ කියලා. අන්නේ වගේ පින්නතුනි මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් දකිනවා දැකලා අපි ඒ තුල මුලා වෙන්නේ නැහැ. අපි ලෝකයේ මිනිස්සු කතා බහ කරනකොට ඒත් එකක් කතා බහ කරනවා. නමුත් අපි මේ ප්‍රඥාව ඉඳගෙන අපි කතා කරන්නේ. අපිට මිරිගුවක් බලන්න පුළුවන්. ඈත රත් වෙල තියෙන බැලි තලාවක් හෝ පාරක් ඈතක රත් වෙල තියෙන උඩ වතුර උඩට යනවා වගේ අපිට බලන්න පුළුවන්. ඇතැම්ිට ෆොටෝ එකක් ගන්නත් පුළුවන්. නමුත් අපි කවදාවත් වතුර හොයාගෙන ඒ පැත්තට යන්නේ නැහැ. අපි දකින විදියටම තමයි, ඒ විදියටම තමයි ඇහැට පතිත වෙන්නේ මුවාගේත් පින්නතුනි. මුවා අර වතුර පිටපස්සේ දුවනවා. නමුත් අපි දුවන්නේ. ඇයි? අපේ අවබෝධයේ ඊට වඩා ඉහළ අවබෝධයකින් අපි නිතරම ඉන්නේ පින්නතුනි. එනිසා විශේෂයෙන්ම අනිත්‍ය සංඥා වැඩිීමේ ලක්ෂණය තමයි පින්නතුනි සාමාන්‍ය කැඩෙන බිඳෙන කියන කාලේ නෙවෙයි ඉන්නේ. කැඩෙන බිඳෙනමයි කියන එක දුක්ඛ සත්‍ය නෙවෙයි. ඒක දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ නැති දෙයක් ඇති හැටියට ලෝකය තුල පනව ගන්න ගතිය. අන්න ඒක නැති වෙන විදියට බලන දර්ශනය තමයි මේ අනිත්‍ය ආදී සංඥාවලින් අපට උගන්වන්නේ. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. තාත් කියන තුන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි අවශ්‍යට ওই චතුරාර්ය සත්‍ය ක්‍රම හතර නැවත විස්තරාත්මකව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්තුනේ තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්. පින්තුනේ ටිකෙන් ටික අපි මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්නට ඕන. ඇයි? අපට ලැබෙලා තියෙන කාලය ඉතාම සීමිතයි. පින්තුනේ මානස ලෝකයේ මිනිසුන් දැස බලන සමහර දීර්ඝායස්ක දෙවිවරු මිනිසු දැස බලලා හුඟා සංවේගයට පත් වෙනවලු. ඇයි සංවේගය කියලා කියන්නේ? ඒ දෙවියන්ට තියෙන ආයුෂත්වක බලනකොට මනස ලෝකයේ මේ අවුරුදු 60ක් 70ක් 30ක් ජීවත් වෙන කියන එක හරියට විදුලියක් කැටුව වගේ. අර කලන්න දෙක එකපාර ලයිට් එකක් පත් වෙලා නෙමෙයි වුණා වගේ ඉතාලම සුළු වෙලාවක් ඉදිරියටම පේන මේ අවුරුදු 100ක ජීවිතේ. අපිට නම් හිතෙන වාදික කාලයක් කියලා නේ. ඇතැමිට දවසක් ගෙවා ගන්න හරි අමාරු සමහරකට නේ. කොහොමද අද හරි කම්මැලි කියලා කියනෝනේ. පින්නතුනේ ඇත්තටම අනිත් සත්තාත්ම භාවයන් තුළ ඉන්න සත්‍යනොත් එක බලනකොට අපි බොහොම ටික කාලයයි මේ අවුරුදු 100ක් කියලා තින්නේ. ඒ අවුරුදු 100 දිත් පිනතුනේ මේ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියන එක පිනතුනේ කියනවා. සඳහන් වෙන්නේ හරියට කන කැස්බෑවේ වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් කියලා. මේ කන කැස්බෑවා කියන සතා පිනතුනේ වතුර යට ඉඳලා අවුරුදු 100 ගණන් ජීවත් වෙන සතෙක් අවුරුදු 100කට වරක් උඩට එනවා නම් ඒ උඩතන අවස්ථාවේදී අර රිය කරත්තේ කර අර උඩ තියෙන මේ වියගස්සේ අර සිදුල ළඟින්ම කැඩෙච්ච ලී කැඩි දෙකක් තියෙනවා. අර හරකගේ කරත්තවල උඩ බඳින ලීයක් තියෙනවා වියගස්ස කියලා. ඒකේ අර ලණුව දාන පොඩි සිදුරු තියෙනවා. ඒ සිදුරු ළඟින්ම මේ වියගහ කැඩෙනවා. කැඩිලා මේ කැඩෙච්ච ලී දෙක මොහොතට දානවා. මොහොතට දාලා මේ ලී දෙක තැන් තැන්වල පාවේ පාවේ තියෙනවා. පාවල තිමිල යම් කිසි දවසක මේ ලී දෙකම එකට එකතු වෙනවද? එකතු වෙන්න ඕන අර සිදුරු දෙකම එකතු වෙන විදියටම ලං වෙන්නත් ඕන. ඒ ලං වෙන වෙලාවේදී අවුරුදු 100කට වරක් මොහොත යට ඉඳලා උඩට එනවා කන කැස්බෑව. කන කැස්බෑ කන කියන්නේ එක ඇහැේ පේන්නේ. ඒ පේන එක ඇහෙන් එක ඇහත් මෙතනට ලං වෙනවනේ අවුරුදු 100දී. ඒකෙන් අහස බලනවා කියන එක පුළුවන් ද වෙන්න? බුදුහාඳුරගෙනේක ඉක්මනටම වෙන්න පුළුවන් කියලා. ඊටත් වඩා අමාරු දෙයක් බුද්ධෝත්පාද කාලයක මේ සතර පහෙන් ඉක්මලා මේ මනුස්ස ලෝකෙ මේ ලබන අවස්ථාව කියන එක. අර ඉක්මනට වෙන්න පුළුවන් කිව්වේ නිකන් නෙවෙයි, අර මේ බුද්ධෝත්පාද කාලයට සාපේක්ෂව ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් බුද්ධෝත්පාද කාලය කියන එක ඊටත් වඩා අමාරු අවස්ථාවක් කියන එක. එනිසා අපි නොතින අපි තාම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුවේ. මේ අවස්ථාව අතහැර ගන්න එපා. නිදිමත වෙලා හරි කමන්නේ නැහැ. නිදි කිර කිර හරි අහන්න පින්නතුට මේ ධර්මය. අහන හැම මොහොතකම ඒ සුළු මොහොතක හරි තමට ලැබෙන නුවණ ඊළඟ මොහොතේ අවබෝධයක් කරගන්න හේතු වෙන විතරක් නෙවෙයි. මේ කුසලිය තුනින්ම ඊළඟ මොහොතේ තමට ධර්මයට යන්නේ එක පිනක් වෙනවා. අනිසංසය බාඩත්පත් වෙනවා. එනිසා පින්නතුට මේක තමයි දුක නිදහස් වෙන තියෙන එකම මාර්ගය. මේක හිතන්න එපා දරුවෙක් උගන්වලා විවාහ කරලා දින අවුරුදු 20කින් 30කින් අනාගතේ වෙන නිදහසක් කියලා. එච්චර කලක් බලන්ගෙන දෙයක් නැහැ පින්නතුනි. බුදුහාමර දේශනා කරනවා මේ ලෝකයේ මිනිස්සු සැප විඳීම සඳහා කරන හැම දෙයක්ම කාලිකයි කියලා. හුඟක් කල් ගත වෙන දේවල්. දැන් දරුවෙක් හදලා දරුවෙගේ සාර්ථකත්වයක් බලන්න ඔබට අවුරුදු 20ක් විතර අඩුම ගන්න යනවනේ. 25ක් 30ක් යනවා සමහර විට විවාහ කරලා දෙනකොට. නමුත් මේ ධර්මයෙන් මේ දුකේ නිදහස් වීම කියන එක පිණුතුනි ඊට වඩා ඉක්මනට ලැබෙන දෙයක් කියන්නේ. ඒ නිසා හරියට අපේ ඇසට රූපයක් එනකොට කොහොමද ඒ දේ ඇවිල්ලා අපට හිතට මානසික පීඩාවක් වෙනව නම් වෙන්නේ කොහොමද? ඒ මානසික පීඩාවෙන් දුර වෙන නම් අපි මොකද කරන්න ඕනේ කියන එක පැහැදිලිවම ධර්ම මාර්ගය තුල තියෙනවා පිණුතුනි. මේ සද්ධර්මය ඔබට ලැබෙන්නේ නිකන් නෙවෙයි සතර කලාව මහා පිනක සහ මහා ප්‍රාර්ථනාවක ආනිසංසයක් විදියට. යාන සංස්කෘතිය හිමි කරගන්න එපා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිඥා සූත්‍රයේදී මේ ලෝකයේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙක් ඉන්නවනම් ඒ නුවණැති බුද්ධිමත් මිනිසයා තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දකින්න අවබෝධ කරගන්න තියෙනවනම් ඒ මොකද්ද? ඒ තමයි පංච උපාදානස්කන්ධය කියලා. මේක තමයි ඉහළම එඩියුකේෂන් එක සත්‍යයකට තියෙන. Understanding of the five aggregates is the highest education in Buddhism. Whatever we experience through our senses at the moment, these five aggregates arise at the moment. Immediately, those five aggregates cease. ඇසට රූපයක් එනවා කියන්නේම පින්නතුනේ, දැක්ක කියලා කියන්නේම පංච උපාදාන ස්කන්ධය හටගත්තා. පංචස්කන්ධය ශනිකව හටගත්තේ නෙමෙයි, මුලින් පංචස්කන්ධය හටගෙන ඒ හටගත්තු පංචස්කන්ධය අනුවනේ මෙනෙහි කිරීම නිසා ඒ පංචස්කන්ධයම පංච උපාදස්කන්ධයක් බවට පත් වුණා. ඒකපත් වෙන දෙවෙනි අවස්ථාවේදී අපිට පේන්නේ මුල්ම අවස්ථාවේද කියලා. දැන් මේක පේනකොටම ඔබ හඳුනාගන්නේ මුල් අවස්ථාවේදී නෙමෙයි දෙවෙනි අවස්ථාවේදී. මේක තමයි ලක්ෂණය. හිතේ තියෙන වේගවත් බව නිසා අපිට පේන්නේ මේ හඳුනාගත්තේ මුල්ම අවස්ථාවේ කියලා. නමුත් අපි නිතරම ඉන්නේ තියෙන අවස්ථාව පසුබල ගිහිල්ලා. අපි ඉන්න තැන අපට පේන්නේ නැහැ. දැන් අපි වාහනයක් හදවනවා නම් අපිට වාහනේ රෝදේ ළඟ බලන්න බෑ. අපි බලන්නේ රෝදේ ළඟ නෙවෙයි. අපි බලන්නේ ඉස්සරහා. ඉස්සරහා බලාගෙන අපි රෝදේ මෙතනයි කියලා හිතන් ඉන්නේ. රෝදේ අත නැහැ කියලා හිතන් ඉන්නේ. අපි ඇවිදිනකොට අපි විදුලි පන්දමක් ගහම යන ඉස්සරහාට ඉස්සරහා බලාගෙන තමයි කකුල් දෙක මෙතන තියන්නේ. ඒ වගේ තමයි මේ රූපය කියලා බලන්නේ වර්තමානික නෙවෙයි අතීතයේ නිරුද්ධ වෙච්ච රූපයක් දකින්නේ මේ අපි. දකින්නේ ඇත්තෙන් නෙවෙයි දකින්නේ මනසින්. අපි මියගිය කෙනෙක් වෙනුවෙන් අඬන්නේ. අඬන්නේ මියගිය කෙනා මියගිය හින්දද? කෙනෙක් මැරුණාට පස්සේ අඬන්නේ අපි කොහොමද? අඬන්නේ අනේ ජීවත් වෙන කාලේ මෙහෙමයි සැලකුවේ මෙහෙම යම මගේ කොණ්ඩේ පීරුවේ කීයකේ තමයි දැන් අම්ම නැතුණා අඬන්නේ. අපි අඬන්නේ වර්තමානයට නෙවෙයි. අපි අඬන්නේ පින්නතුනි අතීතයේ පිළිබඳ සීකල. අම්මගේ මේ මොහොත සීකල නෙවෙයි අඬන්නේ අපි. අපි අඬන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච එක තාම තියෙනවා කියලා හිතලා අම්මා මට මෙහෙමයි සැලකුවේ කියලා ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච එක තමයි මනසින් සීකර කර අඬන්නේ මේ. ඇඬුවට අම්මට වැඩක් නැහැ. අඬනවා කියලා අඬන්නේ මොකද්ද? අපේම පංචස්කන්ධය පංචඋපාදස්කන්ධය මේ සිහිකිරීම මේ කරන්නේ. කෙනෙකුට බනිනවා කියන්නේ කෙනෙක් ගැන සතුට වෙනවා කියලා කියන්නේ කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා කියන්නේ බාහිර කෙනෙකුට දෙයක් කරන තැන නෙවෙයි තමන්ට මේ පැති ඊර්ෂ්‍යා කරගෙන තියෙන්නේ. කෙනෙක් ගැන සතුට වුණත් කෙනෙක් ගැන වර්ණනා කරත් කෙනෙකුට බැන්නත් කෙනෙක් ගැන දුක් වුණත් ඔබ බාහිර දෙයකට නෙවෙයි කොනේ ඔබේම පංචඋපාදස්කන්ධයට ඔබ අසා කරේ ඊර්ෂ්‍යා කරේ ද්වේෂ කරේ මේ පැත්තට. පින්නතුනි මේක හිතුවොත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මෙන්න මේ යථාර්ථය වෙත ඉක්මනින් අපි ළඟා වෙන්න ඕන නේද කියලා අපිට දැඩි උනන්දුවක් හට ගන්නවා. මේ යථාර්ථය තේරුම් නොගත්තොත් අපි කොහොමද ඉන්නේ? අපි උදේ උදාහරණයක් කිව්වේ. මොකද උදාහරණේ? ඔව් රේල් පාරට රේල් පීඩට බෙල්ල දාන කෝච්චියනකම් බලාගෙන ඉන්නවා. පින්නොත්නේ අපි මේ අවිද්‍යාවෙන් ඉන්නකම් අපි රේල් පීඩට ඔළුවේ තියන් ඉන්නේ නැහැ කියන කමතක් කරන්න එපා. ඒ නිසා එතනින් ඉක්මනටම අපි බෙල්ල ගන්න ඕන පැත්තකට හිස ගන්න ඕන පැත්තකට. අපට බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි වෙනුවෙන් කඳුළු සලලා ඇස්තිස් මස්ලිය දන් දීලා මේ දර්ශනයක් අවබෝධ කරලා අපට දායාද කළා තියෙනවා. ස්වාමීන් වහන්සේලා පස්තර 2600ක් මේ ධර්ම රැකගෙන ඇවිල්ලා අපට දායක කළා තියෙනවා. ඒකල්ල තියෙන මේ දුක් ටිකෙන් අපේ නිදහස් වෙන්නේ. ඒ නිදහස් වෙන්නේ මරණාසන්න මොහොතේ නෙවෙයි පින්නතුනි. ඉන්න කාලේ දුක් විඳලා විඳලා බැනුම් අහලා දකින දේවල්ට රාගය ඇති කරගෙන ඉඳලා ඉඳලා කිනි ගොඩක ඉඳලා මරණාසන්න මොහොතේ දිවි රෝගය යන නෙවෙයි මැජික් වෙන්නලා මේ අපි ඉන්නේ. පින්නතුනි මේ මොහොතේම දුකෙන් නිදහස් වෙනවා අපි. අපි අනිත් දේවල් කිසිම දෙයක් කල් දාන්නේ නැහැ නේද? ඥාති කේවලල යන්නේ ඒවා, මගුල් කේවලල යන්නේ ඒවා මොකොත් කල් දාන්නේ නැහැ නේ. නමුත් ධර්මයේ හැතරෙන කිව්වොත් කොහමද? හැදැමිට වෙනත් වැඩක් නොතිබ්බොත් එන්නම් කියලා කියන සමහරයි. එහෙම කියන අය ඉන්නවා. පින්නතුනි මේකට අපි පින්නතුනි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මේක තමයි අපට ඇත්තටම සතුට ලබන ක්‍රමය. මේක තමයි දුක නිදහස් ඉක්මම ක්‍රමය. මේක සලා කියලා පින්නතුනි බය වෙන්නේ අනිත් දේවල් ඔබ අතපසු කරන්නේ. මේ වැඩේ කරනකොට අනිත් දේවල්ට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා ඔබට. අනිත් වැඩ කටයුතුත් මීටත් වඩා ඔබ සාර්ථකව කරනවා. දරුවන්ගේ වැඩ, රැකියා වැඩ, ඒ හැම දෙයක්ම ඔබට මේකනදී ආනිසංස විදියටම ඔබට නිරෝගී භාවය ලැබෙනවා. අනතුරු වෙන්න තියෙන ඒවා අඩු වෙනවා. ඈ ලෙඩ රෝග වලින් ඔබ එක්කැන් වෙන්න තියෙන ඒවා නම් ඒවා හුඟක් වළකිනවා. ඔබ මේ කරන බලවත් කුසලයේ ආනිසංස විදියටම ඒ විතරක් නෙවෙයි ඔබට විතරක් නෙවෙයි මේ ධර්මයේ රැකවරණය ලැබෙන්නේ. ඔබ ළඟම ආශ්‍රය කරන ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් ඒ අයටත් ඔබේ ආනිසංස විදියට ඒ අයගේ පිනත් එකතු වනොතින් කිසියම් විදියක පිනතුනි ඒ අයටත් රැකවරණයක් වෙනවා මේකේ. ඇයි ඒකට හේතුව? ඔබේ පින වැඩි වෙනකොට ඔබට මානසික පීඩාවක් ඇති නොවන විදියට කර්මයේ විසින් ඔබට බෙනිෆිට්ස් ටික සියල්ලක්ම ලබා දෙනවා. ඔබේ වටා පිටාවේ ඔබ ඉන්න තැන ඔබට හමු වෙන නිවෙස් අසල්වැසියන් සියලුම දෙනා හොඳම අය බවට ඔබට පත් කළ දෙනවා ඔබේ මේ දැහැමි කුසලකාමී ජීවිතයේදී. ඒ විතරක් නෙවෙයි ඔබ කිසියම් විදියක ආර්ථික ඉලක්ක කරා යන බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපනික සාර්ථකත්වය කරා යන බලාපොරොත්තු වෙනවා නම් ඒවත් මේ කුසල ඥානසංසේ විදියටම ඔබට ලබා දෙනවා. ඒ නිසා වෙනතුනේ හිතන්න එපා මේ ධර්මයේ රැකීමෙන් ඔබේ වැඩ කටයුතු පාඩු වෙනවා ඒවට අලාභයක් කියලා හිතන්න එපා. ඒ හැම දෙයකටම ඔබේ මේ රකින්න ධර්මය ආශිර්වාදයෙන් බවට පත් වෙනවා. පින්වත්නි අපි උදේ ඉඳන් සාකච්ඡා කළේ විශේෂයෙන්ම බුදුදහමේ තියෙන දුකෙන් නිදහස් වීමේ මාවත ගැන. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම විදියට පළමුවම දේශනා කළේ සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතාක අකුසලලින් මිදෙන්න. අකුසල කරන්න කරන්න හිත අපිරිසිදුව අපේ කයෙන් වචනයෙන් සිතින් කරන දේවල්ට අපටම දුක් විඳින වෙනවා. ඒක තමයි පළවෙනි කීවර. අකුසලෙන් මිදෙනවා. පාපෙන් මිදෙනවා. දෙවෙනි කාරණය තමයි කුසල සුභ සම්බදා කියන කාරණය. කම්මසකට සම්මාදිටී ඉඳලා හැකිතාක දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න ඕන. කම්මසකට සම්මාදිටී ලක්ෂණය තමයි පින්නතුනේ ඇත කියන සත්‍යයේ පුද්ගලයා ඇත කියන සංඥාවෙන් ඉන්නේ. ලෞකික කුසලයේ තුල ඉඳගෙන පින්කම් කරන කෙනා ඇහැ ඉදිරියට රූපයක් එනකොට ඒක කලින් කිමිච්ච රූපයක් තමයි මේක කරාට පස්සේ නිරුද්ධ වෙනවා කියන හැඟීමෙන් තමයි කරන්නේ. ඒක තමයි ලෞකික කුසල ලක්ෂණය. ඒ නිසා තමයි සඳහන් කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාදි සංඛාර සිද්ධ කරනකොට අවිද්‍යාවෙන්ම තමයි කරන්නේ. දැඩි මෝහය නැති වුණාට කම්පල අදහන නුවණ කියන මෝහයේ ඉක්ම වීම සමාධියේ තිබුණට සම්පූර්ණ සමාධියක් අපේ නැහැ ඇත්තම පින්නතුනේ පින්කම් කරනකොට. නමුත් අපි මේ පින් එකපාර අයින් කරන්න බෑ අපට. පින අපි අයින් කළ යුතු දෙයක් නෙවෙයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ පින කරන්න කියලා නිතර උනන්දු කළා තියෙනවා මා පුණ්‍යස්සභයි කියලා. කුසල සුඛ සම්බදා කියන්නේ ඒක. පින් අපි කරන්න ඕන අපිට පින් නොකර ඉන්න බෑ. අපි පින් නොකර හිටියොත් මොකද වෙන්නේ? අපි පින් නොකර හිටියොත් මොකද වෙන්නේ? පව තමයි කරන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි. පින් පුණ්‍ය පාප පහේනස්ස කියලා කාරණා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ අවසානයේ සිදුවන දෙයක්, සිදු කරන දෙයක් නෙවෙයි. හරියට ඉනිමගක් ගහකට ගහලා ගහ ඉනිමගේ දිගේ ගහට ගියාට පස්සේ ගහේ ඉහළට යනකොට ඉනිමග අතහැරෙනවා. ගහ මුලදීම ඉනිමග අතහැරියොත් මොකද වෙන්නේ? ගහට යන්න වෙන්නේ. ගහට නගිනවත් එක්කම ඉනිමගේ ඉබේම අතහැරෙනවා. අන්නේ වගේ තමයි පුඤ්ඤපාප පහේනස්ස කියන එක වෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගය ඉහෙරට යනකොට ඉබේම අතහැරෙන දෙයක්. ඒක මුලදියත් හැරෙන එකවත් වෙන්නේ නිවන නෙවෙයි අන්තිමට සුගතියවත් තමයි ලැබෙන්නේ. සුගතියත් අහිමි වෙනවා. ඒ නිසා ඒ තරම් අපි පල්ලෙහා මට්ටමට යන්න ඕනේ. දැන් මේ ඉන්න මට්ටමේදී පුළුවන් තරම් තමන්ගේ ළඟම ඥාතීන් තමන්ට උදව් කරපු ළඟම ඥාතීන් ඉන්නව නම් ඒ ඇයට උදව් කරන මට්ටමේ ඉඳන්ම වැඩේ පටන් ගන්න. ඒ හැමදේම තමන්ට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා ඉන්නව නම් පුළුවන් තරම් සලකන්න. ඒක විශාල ආශිර්වාදයක් වෙනවා තමන්ගේ මේ ගමනට. මෙන්න මේ යන ගමන් ලෞකික කුසලයේ කරන ගමන් පිනතනේ. ලෞකික කුසලයේ පදනම තමයි කම්මස්සකට සම්මාදිටිය. තමන්ගේ හිත මුලල කරන කුසල අකුසල කර්මයන්ට විපාක ලැබෙනවා කියන කාරණය. දෙවැනි පියවරට යනකොට පින්නතුනේ ලෝකෝත්තර කුසලයට යනවත් එක්කම පින්නතුනේ අර ලෞකික කුසලයේ වගේම තවත් විශේෂ සුදුසුකම් ටිකක් තමන් ළඟ තියෙන්න ඕන. මොකක්ද ඒ සුදුසුකම්? ඒ වගේ මුලදී කිව්වනේ අපි. ඒ කාරණා තියෙන තවත් විශේෂ සුදුසුකම් ටිකක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අවංක භාවය සහ නුවණැති බව සහ සුවච බව. honesty, active listening and intelligence. These three qualities are very important when we enter the highest path, the deliverance path. විමුක්ති මාර්ගයට එනකොට මෙන්න මේ සුදුසුකම් ටික උඩරිම මට්ටමින් තියාගෙන යනවා අපිට. සුවච බව. සුවච බව කියන්නේ කීකරුකම නෙවෙයි ඈ. කීකරු වීම නෙවෙයි. ඇක්ටිව් ලිසනින් කියන එක. සක්‍රීය ශ්‍රවණය කියන එක. ගුඩ් ඇටෙන්ෂන් කියන එක. යම් කිසි දෙයක් කියනකොට හොඳින් සාවධානව ඇහිීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒක පළවෙනි සුදුසුකම. ඒ වගේමයි පින්නතුනේ අවංක බව කියන එක. මොකද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියන්නේ පින්නතුනේ තමන් මේක කරන්නේ කුමකටද කියලා තමන්ම හදවතින් අහලා බලන්න. මම මේක කරන්නේ මගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න කියන මේ තුන අඩු වෙන්නද වැඩි වෙන්නද කියලා තමන්ම අහලා බලන්න. සාමාන්‍ය දෙයක් නෙවෙයි පිනතුනේ පින්කම් කරද්දී උනත් බලන්න. දානයක් දෙද්දී උනත්, භාවනාවකට යද්දී උනත්, වෙනත් කෙනෙකුට උදව්වක් ගන්නකොට උනත් හැම තැනදීම බලන්න මම මේක කරන්නේ මගේ තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය, මාන්නය මේව අඩු කරගන්නද වැඩි කරගන්නද මම මේක කරන්නේ කියලා හොඳට සමන්ගෙන බලන්න. වෙන අයගේ රෙකමෙන්ඩ් අවශ්‍ය නැහැ. මෙන්න මේක තමයි පිනුතින අපිට වැරදෙන ස්ථානේ. මෙන්න මෙතනින් මේ සීමාවෙන් එහාට ගන්න එක කෙනෙක් ලේසි නෑ පිනුතින. මේ සීමාවෙන් එහාට ගත්තොත් ඉමු නවතින්නෙත් නෑ. ඒ වගේම හොඳ නුවණක් තියෙනට ඕන ධර්මය ගැන විශේෂයෙන් අන්ත තියෙනවා, එක්ස්ට්‍රීම්ස් තියෙනවා. ඇත නැත කියන අන්ත දෙකත් එක්ක අන්ත වලට නොවැටි යන විදිහේ ඉතාම සියුම් නුවණක් තමන්ට තියෙනට ඕන. ඒ සඳහා හැකි තාක් දුරට සුරතවත් භාවය ධර්ම ශ්‍රවණය කළ තමන් තියෙනට ඕන. විශේෂයෙන් මජ්ජේ කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. මජ්ජේ සූත්‍රය, සම්මාදිට්ඨි සූත්‍රය මේ වගේ ඉතාම වැදගත් සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර වලින් හොඳ විෂන් එකක් දැනුමක් තමන් ඇති කර ගන්නට ඕන එක එක අන්ත වලට නොවැටෙන විදියට. ඒ නිසා බුද්ධිමත් බව අවශ්‍යයි, අවංක බව අවශ්‍යයි, සුවච බව. අර ලෞකික කුසලයේ ගන්නකොට නම් මේ ඕනේ නැහැ පින්නතනි. සාමාන්‍ය සුගතියකට යන්නේ මේ ඕනේ නැහැ. හැබැයි සාමාන්‍ය සුගතිය උනත් පින්නතනි ෂුවර් නැහැ ඒ සුගතියෙන්. කොයි වෙලාවෙම වෙයිද දන්නේ නැහැ ඒක. පින්කම් කරගෙන හිටියත් කොයි මොහොතේ ආයේ පල්ලෙහාට වැටෙද්ද දන්නේ නැහැ මේ ජීවිත කාලෙම. ඒ කරන්නේ පින්කම් මලානේ සංස්ත ඇතැම් විට පහුවෙලා ඊට කලින් අකුසලයක් ඉස්මතු වෙන්නත් පුළුවන්. නමුත් මෙන්න මේ සීමාව අපි ඉක්මවා ගත්තොත් පින්නතනි තමන් මාර්ගඵල නොලැබුවත් තමන්ගේ මාන්නය සක්කාය දිට්ඨිය තමන් සැලිතු ප්‍රමාණයට අඩු කරලා තියෙන්නේ තමන්ට ඒ නිසා සුගතිය ස්ථාවර කරගන්න පුළුවන්. ඔවුට කියනවා කල්යාණ පුතඥ කියලා. පුතඥයන් හිටියත් ඔව් කල්යාණ සීලවා කියලා කෙනෙක් කියනවා. ඔව් සුත්තවත් භාවයේ කිසියම් ප්‍රමාණයකට ලැබෙපු කෙනෙක්. පින්නතුනේ මනස ලෝකේ ඉඳලා දුගතිගාමි වෙන අය බොහෝ දෙනෙක්. දුගතිගාමි වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? දුගතිගාමි වෙන ප්‍රධාන හේතුව මොකද්ද? මනස ලෝකයෙන් පල්ලෙහාට යනගෙන් බොහෝ දෙනෙක් යන්නේ මොන ලෝකෙට කියලා දන්නවද? යන්නේ പ്രേත ලෝකෙට පින්නතුනේ. പ്രേත ලෝකෙ නවතින්න එතනින් ඩිගටින් ආයි පල්ලෙහාට යනවා. පින්නතුනේ ඇයි මේ පල්ලෙහාට යන්නේ? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? කාමවරදා හැතිරලාද? මත්පැන් පානය කළද? බොරු කියලාද? මේ කිසිම දෙයක් නෙවෙයි පින්නතුනි. මනස ලෝකයෙන් පලයට යන බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්නේ අනිත්‍යගේ දේවල් හොරකම් කළ නෙවෙයි. ඒ තමන්ම උපයපු ධනේ දරුවෝ දේපල මේවට ආසාවෙන්. තමන්ගෙම තියෙන ධනයට දේපලට අනිත්‍යගේ ධනෙත් නෙවෙයි. තමන් මේ ජීවිත කාලෙම මහන්සියෙන් හම්බ කරපු ධනයට දරුවන්ට ආසාවෙන් ඒ තැන්වල විපදිනව බොහෝ දෙනෙක්. මෙන්න මේක තමයි අනතුරු පින්නතුනි. මේක සරල දෙයක් නෙවෙයි ඈ. මේක හොඳට මතක තියාගන්න. අමතක වෙනවා නම් ලියාගන්න කොහෙද ගිහිලා අදම. ඒ තරම්ම පින්නතුනි මේක ප්‍රධාන දෙයක්. ඔබ මෙච්චර දාන ආදී පින්දහම් කළා, මෙච්චර භාවනා පන්ති වලටත් ඇවිල්ලා ඔබ කවදාවත් ඒ සත්‍යයට වැටෙන්න ඕනේ. ඒ නිසා ජීවිතේ ඉන්න කාලෙදිම තමන් කල්පනා කරලා බලන්න, තමන්ට මේ දේවල් අහිමි වෙන අවස්ථාවේදී හොඳ නිදහස් මනසින් මේ ටික අත්හරින්න තමන්ට පුළුවන්ද කියලා බලන්න. මරණාසන්න වෙන්නම ඕනේ. විටින් විට තමන් හිතන්නේ බුදුහාමර ඒකයි දේශනා කළේ, සබ්බේ පියේ මනාභාවෝ නානා භව විනා භව අභිනන් පච්චයේ තබ්බන් කියලා. අපි කැමති ප්‍රියමනාප සතුට වෙන හැම දෙයකින්ම තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව අභින්නන් පච්චයකි තම්බා නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඒ වෙලාවේ හිත හදාගන්න බැරිමත් පින්නතුනි, ඔබ මහන්සියෙන් හදපු ගෙදර දාලා යන්න බෑ කියලා හිතුනොත් බය වෙන්න දෙයක් නැහැ. ගෙදරම තමයි ඉන්නේ. වෙන කොහොම මේකෙන් ගෙදරම ඉන්න. නිකන් නෙවෙයි ඉන්න අයත් කරදර කරගෙන තමයි ඊට පස්සේ. පින්නතුනි එහෙම තත්ත්වයටපත් වෙන්න ඕනේ අපි මෙතන ඉක්මනට එක්කම මීට වඩා හොඳ තැනක ඔබ හිත පිහිටුවා ගන්න ඕන. එහෙම නොවුනොත් පින්නතුනි මෙච්චර මහන්සියක් ඔබ තේරුමක් නැහැ. මේ ආත්ම භාවගිය හම්බ කරන්න ඕනේ සමහර ආත්ම භාව තියෙනවා ඉපදෙනකොටම ඒ පහසු ගන්න එක ලැබෙන තැන් තියෙනවා පින්නතුනි. තමගේ කුසලයේත් එක ධර්මයක් වඩන්න පුළුවන් තැන් තියෙනවා. ඒකෙත් ඒ විතර මේ මනස ලෝකේ පින්නතුනි කුසල වඩන්න මේ බුද්ධ උත්පාද සම්මේ කොහොමදම තැන. ඒ නිසායි හැම දෙයකම පහසුකම් ලැබලා මීට වඩා හොඳ තැනකට යන අවස්ථාවක් තිබෙද්දී තමන් ඉන්න තැන හොඳම තැන කියලා හිතන්නේ බා පින්නතුනි. ඒ නිසා අපි මහා පින්කම් කරලා හොඳ තැනක හිත පිහිටුවා ගන්න ඉන්න තැන එක තත්පරෙන් තමන් අත්හරින්න පුළුවන් විදියට තමන්ගේ මනස හදාගෙන ඉන්න. ඒක මේ මොහොතේම කරන්න. අපේ ජීවිත පිළිබඳව අපට ස්ථාවරක් කියන්න බෑ. මෙතන ඉඳලා අපි ගෙදරට යනකොට මගදීම අපේ ජීවිතය අවසන් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඇතැම් විට ඔබට හිත පිහිටුවා ගන්න බැරි වුණොත් ඔබ ඇතැම් විට වාහනය යනකොට වඩා ඉක්මනට ගෙදර ගිහිල්ලා ඉන්න. එහෙම වෙනවා පින්නත. ඒ නිසා මේ හිත කියන එක මහා පුදුම දෙයක්. ඒ නිසා හිතන්න එපා මේ සාමාන්‍ය දෙයකින් විතරක් හිත ශක්තිමත් කරගන්න පහසු වෙනවා කියලා හිතන්න එපා. මේකට හුඟා කතා බෞද්ධ සාහිත්‍ය පුරාම තියෙනවා පින්නතුනි. ඉතින් අපි මේ ලෝකෝ ධර්ම කරුණ සාකච්ඡා කරන අතරේදී ඇතැම් විට ඉතාම සරල කාරණා අපෙන් ගිලිහෙල යනවා මේ ගැඹුරු කාරණා විස්තර කරන්න යද්දී. එහෙම වුණත් පින්නතුනි අපිට ඒ ගැඹුරු කාරණාවට ළඟා වෙන්නත් බෑ. හේතරක් නෙවෙයි අපට දැඩි අවශ්‍යතාවය මේ මොහොතේ අපි දුගතියට වැටෙන නොවන විදියට අපේ හිත සුගතිය තුල පිහිටුවා ගන්න එක. අපි අවුරුදු 100ක් පින්නතුනි මනස ලෝකයේ සුවපත් ජීවත් වුණත් ඒක ලොකු කාලයක් නෙවෙයි. අපි සතර ආපු ගමනට සාපේක්ෂව මේ අවුරුදු 100ක් හොඳට ජීවත් වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා දිග කාලයක් අපි සසරාව ඉදිරියටත් තව හුඟා කාලයක් අපිට යන්න තියෙනවා. එනිසා මේ අවුරුදු 50කට ජීවිතය සාර්ථක කරගන්න එක විතරක් නෙවෙයි ඊට වඩා සසර ගමනක් ගැන හිතලා අපි වැඩ හදිසු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ මොහොතේ මේ ගත වෙන වර්තමාන මොහොතේම දුක නිදහස් වෙන විදියට ඉහළම ප්‍රඥාවකින් අපි ඉන්නට ඕන. තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාර හැකි තාක් දුරට අඩු කරගන්න. ඉස්සෙල්ල ලෝභ දේශ දෙක අඩු කරගන්න. ඊට පස්සේ පින්නොත් ඉන්න අර ගෙදර සුද්ධ කරනවා වගේ හැම තැනම කිසිඳු අන්ධකාරයක් මනසේ ඇති නොවෙනසේ අවිද්‍යා අඳුරු පටල අපි දුරු කරන්නට ඕන. සම්පූර්ණයෙන්ම ප්‍රඥාලෝකයෙන් තමන්ගේ මනස විකසිත කරගන්නට ඕන. තමන්ට ඇහැට පේන රූපය ඒ අවස්ථාවේ මැති වෙන නිරුද්ධ වෙන ආකාරය නුවණින් දකින්නට මනසක් පුරු කරගන්නට ඕන. ඒකෙන් ආශ්‍රව ටික ඉතුරු කරගන්නේ නැති විදියට දකින රූපය දැක්කට පස්සේ ඒ ආශ්‍රව ටික හිතේ ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ පින්නතුනි අපි එක නැවත සිහි කරනකොට අවිද්‍යාවෙන් සිහි කළා ඒ තුන අපි දුකටපත් වෙනවා. එහෙම ඇති නොවන විදියට තමන්ගේ ගෙදර වත්ත පිටිය ලස්සනට ඔබ පිරිසිදුර තියාගන්නවා වගේ ඉක්මනටම පොල ටික සතියේ එනකොටම ට්‍රෑෂ් කෑන් එකේ දාලා අයින් කරනවා වගේම සතියක් වෙනකන් නෙමෙයි පින්නතුනි එකතු වෙන කුණු ටික එහෙම අයින් වෙන විදියට නිතරම නොවනින් අපේ සම්මාදිටිය සහිතව හැම මොහොතක්ම ගත කරන්න ඕනේ. ඒක තමයි ඔබේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. ඒක තමයි පේනතනේ ඔබ මෙලොවට ජනිත කරපු අම්මට තාත්තට කරන ඉහළම කෘතඥතාවය. ඒ තරක් නෙවෙයි ඔබට මේ සුගතිය ලබා දෙන්න මේ ආත්මය අම්ම තාත්තා නෙවෙයි උදව් කළේ. කවුද උදව් කළේ? මේ ඉස්සෙල්ලාත්ම බහල අම්මලා තාත්තලා ඔබට වැඩිපුර උදව් කරලා තියෙන එක හොඳට මතක තියාගන්න. මේ ආත්මය අම්ම තාත්තා ලොකු උදව්වක් කළේ නැත්නම් ඔබට ලොකුක් උදව් කරලා තියෙන මේට කලින් ආත්ම බහල අම්මලා තාත්තලා මේ සුගතිය ලබා දෙන්න. ඇතැම් විට ඔබට මේ සුගතිය ලබා දෙන්න ගිහිල්ලා ඒ අම්මලා තාත්තලා කරපු කර්ම නිසා ඇතැම් විට දුගති ගාමීව දුක් විඳිනවත් ඇති මේ මොහොතේ. එනිසා ඒ අමල සාසලටත් පින් වැඩෙන විදියට අපි මේ අවස්ථාවේ උපරිම කුසලයේ දිනු කරන්නට ඕනේ. ඒ අත්නො සුගති ගාමී වෙනට පින් වැඩෙන විදියට. ඒක අපේ ලොකු කාර්යභාරයක් වෙන්න තුන. ඒකෙන් අපිට නිදහස් වෙන්න බෑ. එනිසා ඒ සඳහා හැකිතාක් ධර්ම ශ්‍රවණය කරන්න, ඒ ධමන්ව හැම මොහොතක්ම සිහියෙන් නොනින් ගත කරන්න. ඒ වගේම පින්නතුනේ තමන් ලබන මේ ධර්ම ආස්වාදය, ධර්මයේ පිළිසරණ, ධර්මයෙන් ලැබෙන මානසික සෝය ඔබ ඉතාම ආදරය කරන ඔබේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, අම්මට තාත්තට, ඥාතීන්ට, හිතවතුන්ට ලබා දෙන්නත් ඔබ උපරිම උත්සාහය දරන. ඒක අපේ යුතුකම කාර්යභාර වෙනවා. හොඳයි පින්නතුනේ අපි දැන් බුද්ධ පූජා පවත්වමු. පින්නතුන් එනම් බුද්ධ පූජාට අත ගහලා අපේ කවුරුත් එකට ගාථා කියමු. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං නාංච නමාමි සංඝං මුනි රාජ සාවකං සන්තා සදා හොන්තු සුඛිය වේරා ආයෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච Let's offer all these items to the Buddha's noble qualities. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. With that intention, let's offer these items to the Buddha's noble qualities. Sādhu, sādhu, sādhu. Ittipiso bhagavā arahaṁ sammā sambuddho vijjā charana sampanno sugato loka vidu anuttaro purisa dhamma sārthi sattā deva manussānam buddho bhagavā වන්දාමි චේතියං සබ්බතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං උත්තරෝ සකලං අදිවාසේ තුනෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පන්ති කරන්තියා සාදු සාදු සාදු. බුද්ධ පූජා පැවැත්වීමෙන් ජනිත කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ ඥාතීන්ටත් පින් කැමති දෙවියන්ටත් පින් බලාපොරොත්තු වන සියලු සත්ත්වයන්ටත් මේ පින සුගතිගාමී වීම පිණිසත් උතුම් වූ නිවන් පිණිසත් හේතු වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු.